ආරභත නිකමත යුංජත බුද්ධ ශාසනේ දුනාථ මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේලා ප්‍රධාන හාමුදුරන් වහන්සේලගෙන් අවසරයි. පින්වත් දරුවනි, අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි අද විශේෂ දිනයක් විදියට පිරිවන ශේත්‍රයට විශේෂයෙන්ම පාලි භාෂා දිනයත් සිංහල භාෂා දිනයත් නිමිති කරගෙන සිදු කෙරෙන විශේෂ වැඩසටහනයි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම වැඩම කොට වදාළ ගෞරවනීය පරිවෙනාධිපති ස්වාමින් වහන්සේලා ඇතුළු ආචාර්ය ස්වාමින් වහන්සේලාත් අපේ කුඩා ස්වාමින් වහන්සේලාත් ඉතාම ගෞරවයෙන් මෛත්‍රියෙන් පිළිගන්නා ගමන් මේ දේශනය අප මෙතැන් සිටන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ සඳහා ආරාධනා කිරීම ගැන අපේ සුමේද වංශ හාමුදුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් උන්වහන්සේ අප බොහෝ කාලයක සිටන් හඳුරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. විශේෂයෙන්ම මම පිරිවෙනට ඇතුළත් වෙච්ච දවසේම තමයි සුමේද වංශ හාමුදුරුවෝ පිරිවෙනට ඇතුළත් වුණේ. ඒ නිසා අපි දෙන්නගේ එක සම්බන්ධයක් තියෙනවා. 1998 ජනවාරි 6 වෙනිදා මම හිතන්නේ සුමෙදාන් සාගරණ මතක ඇදී නේද? ඔව්, අපි දෙන්නාම එකම දවසට තමයි පිරිවන්ට ඇතුළත් වුණේ. ඉතින් උන්වහන්සේට අපි ආශිර්වාද කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා දකින්නට ලැබීම අපට ලොකු භාග්‍යයක් කොට අප සලකනවා. මේ සම්බුද්ධ ශාසනය පුරාම අපට දැක ගන්න ලැබෙන්නේ විශේෂයෙන්ම කුඩා හාමුදුරුවරුන්ගේ බොහොම අසිරිමත් ජීවන චරිත තමයි අපට දකින්නට ලැබෙන්නේ. බුද්ධ කාලයේ වැඩ සිටියේ රාහුල පොඩි හාමුදුරන් වහන්සේ, සෝපාක පොඩි හාමුදුරන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළා. ඒ වගේම ඊට පසුව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 230 ගානකට පස්සේ වැඩ සිටි සුමන සාමණේරයන් වහන්සේ, විශේෂයෙන්ම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුවිශේෂ චරිතයක් විදිහට සලකනවා. එදා දඹදිව සිටිය මහා අධිරාජ්‍යයේ ඔහුගේ චින්තනය චර්යාව සම්පූර්ණ වෙනස් කිරීමට බලපෑවේ නිග්‍රෝධ පොඩි හාමුදුරන්ගේ සංවරසීරි ගමන් විලාසය. අර මහා අධිරාජ්‍යයේ නොසන්සුන්ව රජමාලිගාවෙහි උඩුමහල් තලයේ අවස්ථාවේදී ඈත සංසුන් ගමනින් වැඩම කළා වූ නිග්‍රෝධ පොඩි හාමුදුරන්ගේ දර්ශනයෙන් ඔහුගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වුණා. රජතුමාට ධර්ම දේශනා කරන කලින් ඒ කුඩා ස්වාමින් වහන්සේගේ දර්ශනයම රජතුමාගේ ජීවිතයේ පරිවර්තනය සිදු කිරීමට හේතු වුණා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සත්‍යවිරිදි සුමන සාමණේරයන් වහන්සේ මේ ශ්‍රී ලංකාවෙහි ලංකාද්වීපයේහි බුදුදහම ව්‍යාප්ත කිරීමේ කටයුත්තෙහි සුවිශේෂී කාර්යභාරයක් සිදු කළා. මේ සියලුම ස්වාමින් වහන්සේලා සත්‍යවිරිදි හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, ඒ වගේම සෝපාක හාමුදුරුවෝ, නිග්‍රෝධ හාමුදුරුවෝ, සුමන සාමණේරයන් වහන්සේ මේ හැම දිනෙකම සත්‍යවිරිදි ස්වාමින් වහන්සේලා. උන්වහන්සේලා සැට වයස් පිරුණු ස්වාමින් වහන්සේලාට නොදෙවෙනි ශාසනික කාර්යයක් බාර දුර වගකීමක් මේ සම්බුදු සසුන වෙනුවෙන් දැරුවා. ඒ නිසා එවැනි අභිමානවත් අතීත සංඝ පරපුරකට උරුමකම් කියන වර්තමාන බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමයි අපේ මේ පොඩි හාමුදුරන් වහන්සේලා. ඔබ වහන්සේලා හැම දිනෙකම අපට හුඟක් වටිනවා. රටේ රජ කෙනෙකුට වඩා, ලෝකයේ මහා බලවත් රාජ්‍යක රජ කෙනෙකුට වඩා සක්විති රජ කෙනෙකුට වඩා අපට අපේ සිවුරක් දරාගෙන ඉන්න සත්‍යවිරදී කුඩා ස්වාමින් වහන්සේ කෙනෙක් අපට බොහොමත්ම වටිනවා. ඒ සිවුර පිටපස්සේ බොහෝ අතීත කතාවක් නිහඬව කියනවා. ඔබ වහන්සේලා සසර බොහෝ කාලයක් මේ සිවුර දරන්නට පාරමිතා පුරාගෙන ආපු, පින්කම් කරගෙන ආපු ස්වාමින් වහන්සේලා. ඔබ වහන්සේලාගේ කායික වයස අඩු වුණාට ආධ්‍යාත්මික වයසින් ඔබ වහන්සේලා කුඩා නෑ. මහා වියත් ගිහියෙකුට වඩා සත්‍යවේදී කුඩා ස්වාමින් වහන්සේ කෙනෙක් පරිණත භාවයෙන් ආධ්‍යාත්මික වයසෙන් බොහෝම ඉදිරියෙන් ඉන්නවා. ඒ ගෞරවය, ඒ සැලකිල්ල, ඒ ආදරය ඔබ වහන්සේලා හැම කෙනෙකුටම නොඅඩුව හිමි වෙනවා. ඒක සිවුර ලැබෙන දවසේම අපට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්. හැබැයි ඒක එතෙන් පටන් ආරක්ෂා කර ගැනීම, එහි ගරුත්වය වඩා වර්ධනය කර ගැනීම අප සතු කාර්යභාරයක්. එනිසා අපේ වටිනාකම අප විසින්ම තේරුම් ගන්නට ඕන. අන්නේ වටිනාකම තේරුම් ගන්නටත් අපට වඩාත්ම ඉතාමත් උසස් මට්ටමින් මේ සමාජයට මෙහෙවරක් කරන්නටත් මේ කුඩා ස්වාමින් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා. ඔබ වහන්සේලාට ඒ තියෙන විභව ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය විකසිත කරලන්නටයි මේ සියලු වැඩසටහන් සම්පාදනය කරන්නේ. රජයක් විදියට හැම රජයක්ම අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදලින් සැලකුත් ප්‍රමාණයක් ස්වාමින් වහන්සේලා සඳහා වැය කරනවා. ලංකාවේ 500කට වඩා තියෙන පිරිවෙන් ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක්, විද්‍යාපීඨ 18න් එක විද්‍යාපීඨයක්, ගුරු අභ්‍යාස විද්‍යාලයක් වෙනම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන් කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, හැම ජාතික විශ්වවිද්‍යාලයකටම ස්වාමින් වහන්සේ කෙනෙකුට ඇතුළත් වෙන්න පුළුවන් වරප්‍රසාද ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය මත අප ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න කියන කාරණේ විතරයි. ඔබ වහන්සේලාට ඒ නිසි ගෞරවය ලබා දෙන්න, අපට උපකාරවත් වෙන්න කියන එක විතරයි අපට කියන්නට තියෙන්නේ. ඒ සඳහා අප සුදුසුම් වන්නට ඕන. එක අතකින් අපේ වටිනාකම අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම අනිත් අතින් අපේ කුසලතා ටික අපි දිනු කර ගන්නට ඕන. විශේෂයෙන්ම සිංහල භාෂා දිනයත්, පාලි භාෂා දිනයත් තේමා කරගෙන පැවැත්වෙන මේ වැඩසටහනෙහි මේ භාෂා දෙක පිළිබඳව තියෙන වැදගත්කම අපි කෙටියෙන් හෝ සිහිපත් කළ යුතුයි. සිංහල භාෂාව සුවිශේෂී භාෂාවක්. ඒකට හේතුවක් තමයි ඒ සිංහල භාෂාවටම ආවේනික වෙච්ච වෙනත් භාෂාවකින් තනි අකුරකින් කියන්න බැරි සමහර අක්ෂර තියෙනවා. උදාහරණයක් වශයෙන් ඇයන්න වැනි අක්ෂර සම්ද සිංහල භාෂාවට විතරක් ආවේනික වෙච්ච අක්ෂර විදිහට සඳහන් වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ භාෂාවන් තියෙනවා. හැබැයි බොහෝ භාෂාවන් ගණනකට තමන්ටම ආවේනික වෙච්ච අක්ෂර මාලාවක් නැහැ. වැඩි දෙයක් තියා ඉංග්‍රීසි භාෂාවටවත් ඒ භාෂාවට අයිති අක්ෂර මාලාවක් නැහැ. ඔහු රෝමන් අකුරු වලින් තමයි ඉංග්‍රීසි භාෂාව ලියන්නේ. පාලි භාෂාවටවත් ඊට ආවේනික වෙච්ච අක්ෂර මාලාවක් නැහැ. ඉන්දියාවේ පාලි භාෂාව ලියනවා නම් දේවනාගරි අකුරෙන් ලියන්නේ. බංගලදේශේ ලියනවා නම් බෙන්ගාලි භාෂාවෙන් ලියන්නේ. එංගලන්තයේ කෙනෙක් පාලි භාෂාවේ වචන ලියනවා නම් රෝමන් අකුරු වලින් ලියන්නේ. දෙමළ ප්‍රාන්තයක කෙනෙක් පාලි වචනයක් ලියනවා නම් ඔවුන් දෙමළ අක්ෂර මාලාවෙන් ලියන්නේ. නමුත් සිංහල භාෂාවටම ආවෙනික වෙච්ච අකුරු මාලාවක් තියෙනවා. ඒ වගේම ඕනම ශබ්දයක් ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මුල් බස විදියට සිංහල භාෂාව කතා කරන්න හුරු වෙච්ච කෙනෙකුට ලෝකයේ ඕනෑම භාෂාවක් ඉතාම ඉහළ මට්ටමින් උච්චාරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ස්වභාෂිකයෙක් වගේ වෙනත් භාෂාවක් ඉගෙන ගත්තොත් තමන්ට ව්‍යවහාර කරන්න පුළුවන් හැකියාවක් සිංහල භාෂාව මුල් භාෂාව විදිහට ඉගෙන ගත්තොත් ඇයට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා අපි උපතින් සිංහල භාෂාව උරුම කරගෙන සිටීම අපි හුඟක් වාසනාවන්තයි. ඉතින් අන්නේ භාෂා ඥානය අපි හැකිතාක් සකස්කඩ කියන ග්‍රන්ථයේ ඉඳන් අපිට අදාළ පොතපත පරිශීලනය කළා හැකිතාක් දුරට සිංහල භාෂා ඥානය අපි දිනු කරගන්නට ඕන. විශේෂයෙන් ව්‍යාකරණ ඥානය අපි දිනු කරගන්නට ඕන. අනිත් අතින් සිංහල භාෂාවෙන් හොඳට කථිකත්වය අපි දිනු කරගන්නට ඕන. අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් සිංහල භාෂා මාධ්‍යයයි භාවිත කරන්නේ. ඒ නිසා අපට භාෂාව හුඟක් වැදගත් වෙනවා. කෙටියෙන් අප සිංහල භාෂාව ගැන මේ සඳහන් කළේ. ඉතින් විශේෂයෙන්ම සිංහල භාෂාවට අදාළ ව්‍යාකරණ රැසක් අපි එකතු කළා. අත්පත්‍රිකාවක් කුඩා පොතක් වගේ හදලා තියෙනවා. ඔබ වහන්සේට අද දින සමට එක ලැබෙන්න පුළුවන්. නොලැබුණත් ඊට අදාළ PDF ෆයිල් එක ලැබිලා ඇති. ඒක අනිත් ඈත් එක හුවමාරු කරගන්න ඒක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. එනිසා සිංහල භාෂා දිනය ගැන සඳහන් කරපු නිසා අපි ඒ අත්පත්‍රිකාව විශේෂයෙන්ම ඔබ අතට පත් කරන්නට කටයුතු කළා. ඊළඟට පාලි භාෂාව ගැන කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාලි භාෂාවෙන් තියෙන්නේ. ඒ නිසා අප පාලි භාෂාවේ ප්‍රවීණයන් වන්නට ඕන. ඉතින් වරණගිල ඉඳන් අප පිරිවන් වලට භාවිත කරන පොත් පෙළ අපි ඉගෙනගෙන ඒ වගේම පුළුවන් කමක් තියෙනවා නම් පොල්ලත්තේ බුද්ධත්ව නායක හඳුරන්ගේ පාලි භාෂා තරණය 1-2 පොත් දෙකවත් අපි තනියම හරි අධ්‍යයනය කරොත් තමන්ට ලොකු ගමනක් අධ්‍යාපනික වශයෙන් යන්නට පුළුවන්. ඒ අතර අපේ ධම්මපදයේ ඉඳන් ටිකෙන් ටික ත්‍රිපිටකයේ ග්‍රන්ථ අප පරිශීලනය කරන්නට ඕන. අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදී ග්‍රන්ථ අප ටිකෙන් ටික කියවන්නට හුරු වෙන්නට ඕන. ඒක එකතකින් බුදුහාඳුරන්ගේ ධර්මය ඒ මුල් භාෂාවෙන්ම තේරුම් ගැනීමට උපකාරයක් වෙනවා. ඒ නිසා අපේ බුදුදහමෙහි මූලික භාෂාව විදිහට සැලකන්නේ පාලි භාෂාව. ඉතින් ඒ පාලි භාෂාවේ ආරම්භය ගැන විවිධ මතවාද තියෙනවා. මාගදී භාෂාවට සම්බන්ධයි කියලා හෝ මාගදී භාෂාම කියලා ආදී අදහස් කීපයක් තියෙනවා. ඒ වහන්සේලට උසස් අධ්‍යාපනයේදී තවදුරටත් ඉගෙන ගන්නට පුළුවන්. නමුත් දැනට අපි හිතාගනිමු පාලි භාෂාවෙන් තමයි බුදුදහමේ මූලික හරපද්ධතිය තියෙන්නේ කියලා හැඟීමෙන් විශේෂයෙන්ම ත්‍රිපිටකයේ අටුවා ටීකා ආදී පොත් පාලි භාෂාවෙන් තියෙන නිසා අපි හැකිතාක් දුරට පාලි භාෂාව ඉගෙන ගන්න උත්සාහ ගනිමු. ඒක අපට තියෙන ලොකු ධනයක්. ඒක අපට යන්නේ නැහැ. ලෝකේ ඉන්න ඉහළම විශ්වවිද්‍යාලවල ඉහළම ආයතනවල අය පාලි භාෂාව අධ්‍යයනය කරනවා. ඒක හිතන්න එපා. ඉපැරණ භාෂාවක් කියලා හිතන්න එපා. පැරණ භාෂාවක් වුණාට අදත් පාලි භාෂාවෙන් කතා කරන අය බුරුමෙහි, තායිලන්තයේ වැඩ ඉන්නවා, ලංකාවෙත් වැඩ සිටිනවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ ඉහළ විශ්වවිද්‍යාලවල එංගලන්තයේ, ඇමරිකාව, විශේෂයෙන්ම ජර්මනි වැනි රටවල පාලි භාෂාවට ඉහළම තැනක් තියෙනවා. ඉහළම මහාචාර්යවරු පාලි භාෂාවෙන් අදටත් කටයුතු කරනවා. එනිසා මේව කිසි විටකත් අවතක්සේරුවට ලක් කරන්න එපා. අපේ අභිමානය ලෝකෙට ගේන යන තියෙන දේවල් මේවා. මේවා අපි ඉතාම සතුටෙන්, ඉතාම ගෞරවයෙන්, ඉතාම අභිමානයෙන් බොහොම වටිනා දේවල් විදිහට ඉගෙන ගන්න. පාලි භාෂාව වගේම සංස්කෘත භාෂාවත් ඉතාම වැදගත්. මේ භාෂා අපේ සිංහල භාෂාව හදාරන්නටත් මාතෘභාෂාව විදිහට සලකනවා. එනිසා ඒකාතකයෙන් ත්‍රිපිටකය පරිශීලනය කරන්නටත් අනිත් අතින් අපට අපේ භාෂාව ගැන ප්‍රවීණත්වයට පත් වෙනටත් සිංහල, පාලි, සංස්කෘත කියන මේ භාෂා තුනම පුළුවන් තරම් ඉහළම මට්ටමෙන් ඉගෙන ගන්න. මේව කිසිසේත්ම කාලය අපත යන දේවල් වෙන්නේ නැහැ. අපට ඒක ලෝකෙට යන්න යන්නේ ඉතාම පැහැදිලියි. ඇතැම් විට ලංකාවේ ඉන්නකොට ඒක වටිනාකම නොතේරෙන අය පිටරටවලට ගියාට පස්සේ ඒක හුඟක්ම තේරෙනවා. ඒ නිසා පොඩි හාඳුනන්ට අපි විශේෂයෙන්ම බොහොම ආදරෙන් සෙනෙහසින් කියන්නේ හොඳට සිංහල භාෂාව ඉගෙන ගන්න, හොඳට පාලි භාෂාව ඉගෙන ගන්න. ඒ කැප කරන කාලය පොඩ්ඩක්වත් අපත යන දෙයක් කියලා හිතන්න එපා. ඒක ඔබ වහන්සේලාගේ ජීවිතවලට වටිනාකම වැඩි වෙන්නම හේතු වෙනවා කියන එක හොඳට අදිස්ථාන කරගන්න. ඔබ වහන්සේලා අනාගතයේ හොඳ පාලි උගත් ස්වාමින් වහන්සේලා වෙන්නට ඕන. ලෝකෙට ලොකු සේවයක් කරන්නට ඔබ වහන්සේලාට ඒක ලොකු උපකාරයක් වෙනවා. ඊළඟට අපි මේ දෙකම පාදක කරගෙන බුදුදහමේ තියෙන මූලික කරුණු කිහිපයක් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම බුදුදහමද ලෝකයේ එන්නෙන්නම ව්‍යාප්ත වෙන කාලයක්. ඒකට හේතුව තමයි ලෝකයේ බොහෝ ගැටලු, මානසික පීඩා ආදී ඇති වෙනකොට අන්නේ දේවල් වලට බුදුදහමේ විසඳුම හොයාගෙන බොහෝ දිනක් හද බුදුදහම පැත්තට නැඹුරුන කාලෙක ඉන්නේ. ලෝක මට්ටමේහි විශේෂයෙන්ම ඒ රටවල ආගමික සංසිඳියාව ඇති කරන්නටත්, ඒ වගේම මිනිසුන්ගේ මානසික පීඩ අඩු කරගන්නටත්, ඒ වගේම විශේෂයෙන් මානසික රෝග වලට පිළියම් වශයෙන් උත් අද බුදුදහම වේගයෙන් පැතිරෙන කාලයක්, ඉගෙන ගන්න කාලයක්, ඒ පිළිබඳව පරීක්ෂණ කරන කාලයක්. එනිසා ඇමරිකාව ප්‍රධාන බටහිර රටවලුත්, ඒ වගේම ජර්මනි, එංගලන්තයේ ප්‍රධාන යුරෝපීය රටවලුත්, ඒ වගේම විශේෂයෙන්ම අප්‍රිකා වගේ රටවලුත්, ඕස්ට්‍රේලියාව වගේ රටවල්, මේ බොහෝ රටවල් අද බුදුදහමේ තියෙන ගැඹුරුම සංකල්ප ඉගෙන ගනිමින් ඒව කොච්චර ලෝකයට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන කාලයක්. විශේෂයෙන්ම මානසික ආතතිය දුරු කරගන්නට ලෝකයේ ඉහළම මනෝවිද්‍යාඥයන් ගත වුණු වසර 50 තිස්සේ නොයෙක් විදිය පරීක්ෂණ කළා. අන්නේ පරීක්ෂණ කරන අතරේදී විශේෂයෙන්ම බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම් දෙකක් ඉස්මතු වෙලා තියෙනවා. මනෝවෛද්‍ය විශේෂඥවරුන් තමන් ළඟට එන රෝගීන්ගේ මානසික පීඩා අවම කිරීම සඳහා හඳුන්වා දෙන ප්‍රධානතම කාරණා දෙකක් තමයි, ඉගැන්වීම් දෙකක් තමයි, නැත්නම් ප්‍රතිකාරක ක්‍රම ට්‍රීට්මන්ට්ස් දෙකක් තමයි, මෛත්‍රී භාවනාවත් ඒ වගේම සතිපට්ඨානියත් කියන මේ කාරණා දෙක. loving kindness meditation and mindfulness. These are the techniques that psychiatrists use to reduce the stress of clients. රෝගීන්ගේ මානසික ආතතිය දුරු කරලීම සඳහා මනෝවෛද්‍යවරුන් සඳහන් කරන ප්‍රධානතම ට්‍රීට්මන්ට්ස් දෙකක් තමයි මෙන්න මේ මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානියත් කියන කාරණා දෙක. ඉතින් අපේ කුඩා ස්වාමීන් වහන්සේලාට බුදුදහම ගැන බලනකොට ඔබ වහන්සේලා දන්නවා කරණිමෙත සූත්‍රයේ සඳහන් කරන්නේ, යන්තං සන්තං පදං අභිසමෙච්ච, යම් ශාන්ත පදයක් කැමති නම්, මානසික සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම්, අන්න එයයි විසින් කළ යුතු ගුණාංග, වැඩිය යුතු ගුණාංග දක්වලා ඊළඟට සඳහන් කරන්නේ සබ්බේ සත්තා භාන්ත සුඛිතත්තා කියලා. සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන මේ මෙසිතවිල්ල වඩන්න කියන එක අපට අපේ බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් දේශනා කළ තියෙනවා. බලන්න අපි අදින් කොච්චර පොහොසත්ද බලන්න. අද මේ ගතවුණු සියවසේහි මනෝවෛද්‍යවරු මේ මෛත්‍රී භාවනාවෙහි වැදගත්කම ලෝකයට ප්‍රකාශ කරද්දී ඊට සියවස් 25කට කලින් බුදුහාමුදුරුව අපට මේ කාරණය දේශනා කළ තියෙනවා. දෙවනි කාරණය තමයි සතිමත් බව, අපි මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. අද ලෝකයේ පුරාම මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කාලය. අන්න ඒකේදී විශේෂයෙන්ම මානසික ආතතිය දුරු කරලීමේ ක්‍රමවේදයක් විදිහට සතිමත් බව පුහුණු කරනවා. බලන්න අපේ බුදුහාමුදුරුව අපට දේශනා කළා, ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, ශෝක පරිද්ධාන සමතික්කමාය, දුක්ඛ දෝමනස්සං අත්තංගමාය, ඥායස අධිගමාය, නිබ්බානස සච්චිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ මානසික ආතතිය දුරු කරලීමේ මූලික පියවරක් විදියට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේදී සතිමත් භාවයේ වැදගත්කම දේශනා කළ තියෙනවා. බලන්න අපේ දහම, අපේ බුදුහාඳුර කොච්චර පොහසත්ද බලන්න. මුළු ලෝකයට මේ දේශනා කරපු දහම. ඒ නිසා අපි ලෝකයට ගෙන යන්න තියෙන ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාවත්, ඒ වගේම සතිමත් බවත් කියන මේ කාරණා දෙක. අන්නේ දෙකටම පදනම තමයි පංචශීලය කියන කාරණය. පංචශීලය තමයි ලෝකයේ තියෙන ගැටලු වලට ප්‍රධානතම විසඳුම විදිහට අද මුළු ලෝකයා පිළිගන්න තියෙන්නේ. අද බලන ලෝකයේ කොතන හරි ගැටුමක් තියෙනවා නම් ඒකට හේතුව එක්කෝ සත්ව ඝාතනය, මනුෂ්‍ය ඝාතනය, යුද්ධ, නැත්නම් මද්‍රව්‍ය භාවිතය. බලන්න මේ කරුණු දෙකම බුදුදහමෙන් අපට හඳුන්වා දීලා මේකෙන් වළකින්නට අපට කියලා තියෙනවා. බලන්න මේ කරුණු දෙක විශේෂයෙන් බලන්න, සොරකම් කිරීමත් බොරු කීමත් කියන මේ කාරණා දෙක ගත්තත් බලන්න මේ දෙක පිළිපැද්දොත් කොච්චර යහපතක් ලෝකෙට වෙනවද කියලා. අපේ පුංචි ශ්‍රී ලංකාව ගත වෙච්ච වසර 430 අපේ රට පාලනය කරපු අය මේ සිල්පද දෙක රැක්කනම් මොකද දෙක? සොරකම් කිරීමෙන් වැළකීමත් බොරු කීමෙන් වැළකීමත් කියන මේ පහ නෙවෙයි පහෙන් දෙකක් රැක්කනම් අද අපේ රට කොයි මට්ටමට එන්න තිබ්බද? අපේ රට සිංගප්පූරුවට වඩා ඉහළ මට්ටමට යන්න තිබුණ අපිට. ඒ තරම් අවස්ථාවක් අපට මගහැරිලා ගියා අපේ රට පාලනය කරපු අය ඉහළ මට්ටමේ හිටියය සහ ඇතැම් විට පොඩි මට්ටමේ හිටියත් සමහර අයගෙනුත් මේ අඩුපාඩුව සිද්ධ වුණා. එනිසා ජාතියක් විදියට මේ සිල්පද දෙකවත් අපි රැක්කනම් අපේ අභිමානවත් ජාතියේ ගෞරවය අපට රැක ගන්න තිබුණා. නමුත් ඒ සියල්ලක්ම පුදුම විදියට අපට අහිමි වෙලා ගියා. එනිසා පොඩි හාමුදුරනේ බණ කියද්දී විශේෂයෙන්ම මේ පංචශීලය ගැන අපි විශේෂයෙන්ම කියන්නට ඕන. ඔබ වහන්සේලා බොහෝ විට දාන ආනිසංස කියනවා. අනිත්‍යතාවය ගැන බණ කියනවා. ඒක හොඳයි. හැබැයි ඊට පදනම මූලික දේ කෙනෙක් දානයක් දෙනකොට යාට කියන්නේ මේ දෙන දානය ධාර්මික වෙන්න ඕන කියලා. පංචශීලයේ අවධානය කටියට කියන්න. ඒ නිසා මේක අපේ රටේ ඉඳලා මුළු ලෝකයටම අපට ගෙනියන්න පුළුවන් දහමක් මේක. ඒ වගේම පසුගිය කාලයේ රුසියාවෙහි පශ්චාත්තුපාදී හදාරපු ශිෂ්‍යම් කණ්ඩායමක් ඔවුන් පරීක්ෂණ පත්‍රිකාවක් විදිහට ඉදිරිපත් කළා. සමාජ රෝග වැළඳීම නිවාරණය කරන්න මොකද කරන්න ඕන කියලා. එහිදී එක ශිෂ්‍ය කණ්ඩායමක් ඉදිරිපත් කළා බුදුදහමේ මේ පංචශීල ප්‍රතිපත්තිය. නැත්තම් කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියම කියන කාරණය. මෙන්න මේ කාරණයට අර සිය ගානක් ශිෂ්‍යයන් අතුරින් ඉදිරිපත් කරපු පරීක්ෂණ පත්‍රිකාවලින් පළවෙනි ස්ථානෙට මේක ආවා. ලංකා ශිෂ්‍යෙක් ඉදිරිපත් කළේ උමිදු විජේවීර කියලා. මෙන්න මේ පරීක්ෂණ පත්‍රිකාවට ලෝකයේ මුල් තැන ලැබුණා. සමාජ රෝග විශේෂයෙන් HIV වෛරසය ලෝකෙන් තුරන් කරන්නට කරන්න ඕන දේවල් අතුරින් බුදුදහමේ තියෙන මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදයෙන් ඉදිරිපත් කරපු කාර්යයට මුල් තැන ලැබුණා. බලන්න පොඩි හඳුරණි, අපි කොච්චර අපි ශක්තිමත්, කොයිතරම් පරිපූර්ණ දහමක්ද දර්ශනයක්ද අපට මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ දර්ශනය අරගෙන අපට අපේ රට සැනසීම ලබා දෙන්නත්, මුළු රටටම මුළු ලෝකයටම මේ සැනසීම අරගෙන යන දෙන්න පුළුවන් ප්‍රතිපදාව තමයි එක අතකින් පංචශීලයත්, අනිත් අතින් මෛත්‍රී භාවනාවත්, ඒ වගේම සතිමත් බව සතිපට්ඨානය කියන මෙන්න මේ කාරණා තුන. ඒ නිසා අපට පුහුණු කරන්න තියෙනෙත් මේ ටික. ඒ වගේම අපට ලෝකෙට දේශනා කරන්න තියෙනෙත් මේක. ඒ නිසා ඒක අපි කරනකොට අපි ලෝකෙට ලොකුම දානය දුන්නා වෙනවා. ස්වාමීන් වහන්සේලා හැටියට අපට දෙන්න තියෙන්නේ ලොකුම දානය දෙන්න පුළුවන්. ලොකුම දානය මොකද්ද? සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියලා දේශනා කළානේ. ඒ නිසා අපට බණ කියලා ධර්ම දේශනා කරලා මුළු ලෝකෙට අපට ඉහිලම දානය දෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ වහන්සේලට ඒ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ බුදුදහම කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සතුටෙන් ජීවත් වෙන තින මාර්ගය. මේ සිවුර දරාගත්තු අතීතයේ හිටිය ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය කුඩා කෙනෙක් නෙවෙයි, රජ කුමාරවරු මහණ වෙලා අහෝ සුඛං කියලා තමන්ගේ පැවිදි බව ගැන උදම්මනල තියෙන සතුට වෙලා තියෙනවා. අපට සිවුරක් දරාගත්තු ගමම මහා දුක්ඛම් කටළු ගානකින් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒක අතීතයේ පටන්ම අපේ ස්වාමින් වහන්සේලා ඒ පැවිදි සුවය විඳලා තියෙනවා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ චිග්ගල කියලා සූත්‍රයේදී දේශනා කළා. අපායට වැටිච්ච කෙනෙක් මනුස්ස ලෝකෙට එනවයි කියන එක ඉතාම දුර්ලභ දෙයක් කියලා. හරියට කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස දකින්න වගේ කියන උපමාව දේශනා කළා. සතර අපායට ගිහිපු කෙනෙකුට මනුස්ස ලෝකෙට එනවයි කියන එක ඉතාම දුර්ලභ කාරණයක් කියලා. මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් බුද්ධෝත්පාද කාලයක් මුණගැහිම කියන එක නැවතර වියසිදුරේ උපමාවම දක්වලා කන අවුරුදු 100කට වරක් මුහුදෙන් උඩට එන එක හැක් පමණක් පේන කන කැස්බෑවෙක් අර මුහුදේ පාවේ පාවේ තියෙන වියසිදුරෙන් අහස දකින්න වගේ දුර්ලභ කාරණයක් කියලා. බලන්න මේ එකම උපමාව මේ චිග්ගල සූත්‍රයේ භාගතුන් වහන්සේ දෙපාරක් දේශනා කළා. දුගතිය ඉඳලා සුගතියට එන එකත් තර වගේ දුර්ලභ දෙයක්. සුගතියට ආවත් අපි බොහෝ කාලවල ඉන්නේ අබුද්ධෝත්පාද කාලවල. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ වැඩ නොසිටින කාලවල තමයි අපි බොහෝ කාලයක් ගත කරන්නේ. අන්න ඒ කාල අතුරින් අද අපි ඉන්නේ ෂණ සම්පත්තිය ලැබපු මේ ඉතාම දුර්ලභ අවස්ථාවේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපේ හැම දිනාටම ඉතාම සතුටු වෙන්න පුළුවන් කාලයක්. ඒ විතරක් නෙවෙයි හාමුදුරු හැටියට අපට ධර්මයේ සඳහන් කරනවා පබ්බජ්ජා අති දුර්ලභා කියලා. අතිශයම දුර්ලභ වූ පැවිදි බවත් අපි ලබලා තියෙනවා. ඒ නිසා අපට ආයේ ලෝකේ ඉහළ තනතුරු මීට වඩා ලබන්න දෙයක් නැහැ පොඩි හඳුරන්නේ. අපි ලබන්න පුළුවන් ඉහළම දේ ලෝකේ ලබලා තියෙනවා විතරක් නෙවෙයි ඔබ වහන්සේලා රැකගන්න, ඔබ වහන්සේලා ආරක්ෂා කරගන්න, ඔබ වහන්සේලට සිව්පස්යෙන් උපස්ථාන කරන්න බොහෝ දෙනෙක් සැදී පැහැදී ඉන්නවා. ඒ ගැන හුඟක් සතුටටපත් වෙන්න. ධර්මයේ සඳහන් වෙනවා යම් කෙනෙක් පැවිදි වුණොත් ඒ පැවිදි වෙන කෙනා පැවිදි වෙන්නේ ඔටුන්නයි අසිපතයි අත්හැරලා නම්. අන්න ඒ පැවිද්දත් යම් කෙනෙක් පැවිදි වෙන්නේ දෑකැත්තයි ගොයන්ටකයි අත්හැරලා නම් අන්න ඒ කෙනාගේ අභිනිෂ්ක්‍රමණියත් මේ දෙකම මා එකකොට සමානව වටිනවායි කියලා දේශනා කළා භාගතුන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලට ඒ කාරණේ කියූප කාරණේ තේරුමක් දන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මහාන වෙන්නේ ඔටුන්නයි අසිපතයි අත්හැරලා නම් ඒ කියන්නේ රජකමත් කරලා මහාන වුණත් ඒ වගේම දෑකැත්තෑ ගොයන්ටක ඇත්තලා මහාන වුණත් ඒකේ තේරුම තමයි ගොවි පුත්‍රයෙක් මහාන වුණා ගොවියෙක් මහාන වුණා. මෙන්න මේ දෙන්නාගේම අත්හැරීම නික්මීම අබිනිෂ්ක්‍රමණය මා එක සමාන කොට සලකනවායි කියලා. ඒ නිසා පොඩි හාමුදුරනේ ඔබ වහන්සේලා අත්හැරපු දේ පොඩි දේ වුණත් ලොකු දේ වුණත් ඔබ වහන්සේලාගේ ඒ අත්හැරීම මහ විශාල අත්හැරීමක්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ නිසා ධනවත් උගත් ඉහළ කෙනෙක් පැවිදි වුණත් ඉතාම සාමාන්‍ය පවුලක ඉඳලා මහණුණත් ඒ හැම කෙනාම බුදු හාමුදුරේක සමාන කොට සලකලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා බොහොම වටින අය. ඔබ වහන්සේලාගේ අත්හැරීම අපි ඉතාම ගෞරවයෙන් සලකනවා. ඔබ වහන්සේලාට මේ ශාසනයේ ඉහළම වරප්‍රසාද හිමි වෙනවා. ඔබ වහන්සේට උදව් කරන්න සිව් දෙසින් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. හැබැයි අපි ඒකේ ගෞරවය රැකගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අද මනෝවිද්‍යාවෙහි එක්තරා අංශයක් දිනු වෙලා තියෙනවා. ඒකට කියන්නේ සංවේදනික බුද්ධිය කියලා, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. යම්කිසි සාර්ථක කෙනෙක් ඒ කෙනෙක්ගේ සාර්ථකත්වය බන් ලක්ෂණ පහක් අද වර්තමාන උගත් ලෝකයේ පිළි අරන් තියෙනවා. ඒ පහ තමයි පළවෙනි එක තමයි සෙල්ෆ් අවේනස් කියන කාරණය. ඒ කියන්නේ ආත්ම අවධානය, ස්වයං අවධානය කියන කාරණය. දෙවෙනි කාරණය තමයි සෙල්ෆ් රෙගුලේෂන් කියන එක. ඒක තේරුම තමයි ස්වයං විනය කියන එක, සිල්වන්ත බව කියන එක. තුන්වෙනි කාරණය තමයි ඉන මොටිවේෂන් කියන එක, අභ්‍යන්තර අභිප්‍රේරණය කියන එක. තමන්ගේ තියෙන අභ්‍යන්තර උනන්දුව ඉගෙන ගන්න, ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන තියෙන බලවත් උනන්දුව. හතරවෙනි කාරණය තමයි එම්පති කියන එක, සහකම්පනය. මෛත්‍රිය කරුණාව පාදක කරගෙන අපිත් එකට ජීවත් වෙන අය කෙරෙහි දක්වන අපේ සංවේදී බව. ඊළඟට කොමියුනිකේෂන් ස්කිල්ස් නැත්නම් සෝෂල් ස්කිල්ස් කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් සන්නිවේදන කුසලතා නැත්නම් සමාජ කුසලතා කියන එක. එතකොට යම් කිසි කෙනෙක් ඔබ වහන්සේලා සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ අංශ පහෙන් තමයි දිනු වෙන්නට ඕන. මොකද්ද? ස්වයං අවධානය, ස්වයං විනය, ඒ වගේම අභ්‍යන්තර අභිප්‍රේරණය, සහකම්පනය සහ භාෂාමය කුසලතා. මේ පහ හොඳට මතක තියාගන්න. මේ වැඩසටහනෙන් පස්සේ පොඩි හාමුදුරුවෝ එකතු වෙලා මේ කරුණු පහ ගැන කතා කරන්න. මේ කරුණ පහෙන් එක්කෙනෙක් එකක් හරි මතක තියාගෙන බලන්න. අපි සිංහලෙන් මතක තියාගන්න උත්සාහ කරමුකෝ. පළවෙනි කාරණේ තමයි ස්වයං අවධානය නැත්තම් සතිමත් බව කියන එක. දෙවැනි කාරණය තමයි ස්වයං විනය කියන එක. අපේ සිල්වන්ත බව කියන එක. තුන්වෙනි කාරණය තමයි අභ්‍යන්තර අභිප්‍රේරණය, නැත්නම් අභ්‍යන්තර උනන්දුව අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට, ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන්නට, ලෝකෙට යහපත කිරීම වශයෙන් ඉදිරියට යන්න තියෙන උනන්දුව. හතරවෙනි කාරණය සාකම්පණය, අනිත් අය ඇසුරු කරද්දී අනිත් කෙනා කෙරෙහි අවධානයෙන්, සැලකිල්ලෙන්, සුවච භවෙන් ඕනෝන් අතර සහයෝගයෙන් කටයුතු කිරීම. පස්වෙනි කාරණය කොමියුනිකේෂන් ස්කිල්ස් නැත්නම් සෝෂල් ස්කිල්ස්, ඕනෝන් අතරෙහි භාෂාව හසුරවද්දී නැත්නම් ඕනෝන් අතරින් සහයෝගිතාවෙන් අන්‍යෝන් අවබෝධයෙන් කටයුතු කිරීම, ගනුදෙනු කිරීම. එතකොට බලන්න මේ වර්තමාන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන මෙන්න මේ සංවේදනික බුද්ධියෙහි අද ලෝකේ ඉහළම විද්වතුන් එන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණා පහට. බලන්න පොඩි හඳුරන යම් කිසි කෙනෙක් ඔබ වහන්සේලා සාර්ථක වෙනවා නම් ඔබ වහන්සේලා සාර්ථක කිනද කියලා බලන්න මෙන්න මේ කරුණු පහෙන්. එතකොට මේ කරුණු පහම බුදුදහම තුල දක්වලා එකම ගාථාවක දක්වලා තියෙනවා කිව්වොතින් ඇතැම් විට මේ ස්වාමීන් වහන්සේලා පුදුම හිතේ. ධම්මපදයේ ගාථාවක් තියෙනවා, උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති කියලා. උට්ඨානවතෝ කියන්නේ අභ්‍යන්තර අභිප්‍රේරණය, ඉන මොටිවේෂන් කියන එක. සතිමතෝ කියන්නේ සතිමත් භාවය. මෙන්න මේ වගේ කරුණු ටික සුචිකම්මස්ස සිල්වන්ත භාවය නැත්නම් ආත්ම සංයමය, මෙන්න මේගේ කරුණ ටික ඔක්කොම මේ ගාථාව තුල ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ බෞද්ධ ශාසනයේ පුරාම ප්‍රධානතම ගුණාංගයක් විදිහට සැලකන්නේ සෙල්ෆ් අවේනස් කියන එක, නැත්නම් ආත්ම සංයමය, විනයවත් බව, කෙටියෙන් කියනවා නම් සිල්වන්ත භාවය. එදා අර නිග්‍රෝධ හාමුදුරුව දැකලා අර අශෝක මහා අධිරාජ්‍ය පැහැදුනේ ඒ ස්වාමීන් වහන්සේගේ සංයතශීලී ගමන් විලාසය දැකලා. ඒ නිසා මංගල සූත්‍රයේ කරුණක් දක්වන්නේ සමනානංච දස්සනං කියලා. අපි මහාමග සංයමශීලීව ඇවිද්දත් අන්නේ ගමන් විලාසයත් දකින්නට මහා සැනසීමක් වෙනවා. ඒ නිසා ඒක අපට ප්‍රයෝජනයක් විතරක් නෙවෙයි, අපට සියුපස්යෙන් උපස්ථාන කරන අයට, අපට උදව් කරන අයට පින් වැඩෙන පින්කමක් කියලා අපි සැලකනට ඕන. එතකොට මෙන්න මේ කරුණ ටික අපි සඳහන් කළේ අද වර්තමානයේ ලෝකයේ කොයිතාක් ඉහළට අධ්‍යාපනය, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව ආදී මේ කොයි අංශකෙන් දිනු වුණත් ඒ කිසිම කෙනෙකුට බුදුදහමේ තියෙන මේ උසස් ගුණාංග ලක්ෂණ අභිභවයන්ට පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ ප්‍රධානතම විෂය ධාරාවක් තියෙනවා, ඒකට කියන්නේ ආචාර විද්‍යාව කියලා. අපි ඒකට කියන එතික්ස් කියලා. අන්නේ ආචාර විද්‍යාවේන සියලුම ගුණාංග ටික බුදුදහමේ එකම සූත්‍රයක් තුල අපට ගොනු කරන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි කරණීයමෙත සූත්‍රයේ තියෙන සක්කෝ, උජෝච, සූජෝච, සුවචෝ, මුදු, අනතිමානි, සන්තුස්සකෝච, සුබරෝච මෙන්න මේ আদি ගුණාංග ටික. බලන්න මේක තමයි කරණීයමෙත සූත්‍රයේ තමයි බුදුදහමෙහි ආචාර විද්‍යාත්මක පදනම. කරණීයමෙත සූත්‍රයේ තමයි බෞද්ධ තේමා ගීතේ වන්නේ බුද්ධ සැන්තම් එක. ඒ නිසා සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් කරණීයමෙත සූත්‍රය, අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ නිසා බලන්න පොඩි හාමුදුරනේ, අපට අපේ ජීවිතය ගැන කොයිතරම් සතුටු වෙන දේවල් ටිකක් තියෙද? අපි මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම পদවිය පැවිද්ද අපි ලැබුවා. ඒ වගේම ලෝකයේ තියෙන දර්ශන වලින් ඉහළම දර්ශනය අපි සාක්ෂාත් කළා. අපි දන්නවා ලංකාවේ වෙනත් රටවල්වල ඉගෙනගෙන ඉහළම මට්ටමට ආපු අය අපට මුණ ගැහෙනවා. ඉහළම අධ්‍යාපනය ලැබපු අය ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වලින් හාවර්ඩ් විශ්වවිද්‍යාලය, නැත්තම් බර්ක්ලි යුනිවර්සිටි, ස්ටෑන්ෆර්ඩ් මේ වගේ ලෝක ඉහළම විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත අය ඉහළම තැන්වල රැකියා කරනවා. Google එකේ, Microsoft එකේ, Apple කම්පැනියේ, මේ බොහෝ තැන්වල එයයි වැඩ කරනවා. වැඩ කළ එයයි අන්තිමට කොහට දෙන්නේ. එයයි ස්වාමින් වහන්සේල මුණ ගැහෙන්නේ. එයයි කියන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ අපේ ඉගෙන ගත්ත මේ සියලුම දේවල්ට වඩා අපි මේ රැකියාව කරන ඉහළම තැනට වඩා අපට ස්වාමින් වහන්සේලා වටිනවා. අපට බුදුදහම වටිනවා. අපට පන්සල වටිනවා. අපට බුදුදහමේ ලැබෙන මේ සහනය, සැනසීම ඒ සියල්ලටම වඩා වටිනවා කියලා කියනවා. බලන්න මීට වඩා අපට ආයමතුයෙන් සහතිකයක් අවශ්‍ය නැහැ ලෝකෙ කොහෙවත්. ලෝකෙ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලැබලා ඉහළම ආයතන රැකියා කළා ඉහළම ධනයක් ලැබපු අය NASA ආයතනයේ වැනි ආයතනවල ඉහළම රැකියා කරන අය ඒ සියලුම තත්ත්වයන් වලටපත් වෙලා අවසානට එයා කොතෙන්ද දෙන්නේ? අර මාස්ලෝ කියලා අධ්‍යාපනඥයෙක් ඉන්න ඔහු සඳහන් කරන පරිදි ඒක අර ඉහළීම සඳහන් කරන ආත්ම සාක්ෂාත්කරණය නැත්නම් self actualization කියන එකේ ඉහළම මට්ටමට එන්නට මෙන්න මේ දහම කරාද ලෝකයේ බොහෝ දෙනෙක් වෙන කාලය. අන්න එතෙන්ට අනුශාසනා කරන්නට අපි සුදුස්සන් වන්නට ඕන. අන්නේ යන ගමන මගේදී මූලික පියවර තමයි අපි ඉන්න තැනින් පටන් ගන්නට ඕන. මේක පටන් ගන්නේ අපි පැවිදි වෙච්ච දවසේ ඉඳන්. අපි පැවිදි වෙලා සිවුරක් දරාගත්තට පස්සේ බුදුහාඳුර ලස්සන කතාවක් අපට දේශනා කරනවා. එක්තරා සූත්‍රයක් සඳහන් කරනවා අසත්පුරුෂ වදුකා කියලා. වදුකා සූත්‍රය. මේ සූත්‍රයේ ලස්සන උපමාවක් කියනවා. ඒ උපමාව තමයි මනමාලියෙක් විවාහ වෙච්ච දවසේහි තමන්ගේ ස්වාමියාගේ ගෙදර ඉන්නකොට හරි ලැජ්ජබයි සහිතව ඉන්නේ. තමන්ගේ නැන්දට මාමට හුඟක් ගරු කරනවා. ගෙදර වැඩ කරන සේවක සේවිකාවන්ටත් බොහොම යටත් පහත්ව ඉන්නේ බැඳපු දවසේ. හැබැයි ටික කලක් ගියාට පස්සේ එහෙම නැහැ. අර ගෙදර ඉන්න නැන්දර මාමලටත් දොස් කියලා ඒගොල්ලොනුත් අයින් කළා තමන් ලොකු කෙනෙක් විදියට ඉන්න උත්සාහ කරනවා. අන්න එකෙන් ඒක නා පිරිහිල යනවා. ඒ නිසා කාන්තාවක් නම් අලුත විවාහ වෙච්ච කෙනෙක් වගේ ඉන්න කියලා කියනවා. අන්න ඒ වගේ ඒ උපමාව බුදුදහමට දක්වනවා. යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම් පැවිදි වෙලා බොහෝ අවුරුදු ගාණක් ගියත් අද පැවිදි වෙච්ච කෙනෙක් වගේ ඉන්න කියලා. නැවුම් බවෙන් ලස්සනට සතුටෙන් ඉන්නට ඕන, ශ්‍රද්ධාවෙන් ඉන්නට ඕන. මෙන්න මෙතනින් තමයි අපි අපේ ආධ්‍යාත්මික ගමන මගත් අපේ අධ්‍යාපනික ලෝකයක් විවර වෙන මුල්ම අවස්ථාව. අපට සතුට නැති වෙන්නේ මෙන්න මේ නැවුම් බව, අලුත් බව අපි අමතක කරාම. අන්න ඒ සඳහා ප්‍රධාන දෙයක් තමයි අපි කරන වත්පිළිවෙත්. අතිපතු ගෑමේ ඉඳන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සැලකීම, බුද්ධ පූජා පැවැත්වීම, උදේට වන්දනාමාන කිරීම, දානශාලා පිරිසුදු කිරීම, දානශාලාවේ වාජන තිබීම, මේ හැම දෙයක්ම පොඩි හාඳුරනේ සතුටෙන් ලස්සනට කරන්න. මේ හැම දෙයක්ම මහා පිංකම්. මේවා නිකන් දේවල් නෙවෙයි. මේවා බල කිරීමටවත් අසතුටෙන්වත් කරන්න එපා. උදේට නැගිටින එක ඉඳන්ම බලන්න අනිත් කෙනාට වඩා පොඩ්ඩක් හරි කලින් මං අවදි වෙන්න ඕන කියලා. හැමදාම තමන් බලන්න අනිත් කෙනාට වඩා පොඩ්ඩක් හරි මං වැඩිපුර අතු ගන්නවා කියලා. අනිත් කෙනාට වඩා වැඩිපුර මං එක වාදනයක් හරි හොදනවා කියලා හිතන්නේ හැමදාම. අනිත් කෙනාට වඩා මං පොඩ්ඩක් හරි වැඩිපුර භාවනා කරනවා කියලා හිතන්නේ. මෙන්න මෙහෙම හිතන තරමට උපවාසල දිනු වෙනවා. මම පන්සලේ ඉන්න අයගෙන් වැඩිපුරම අතු ගන්න කෙනා, වැඩිපුරම භාජන හොදන කෙනා, වැඩිපුරම මම දානසලවස් කරන කෙනා, බුදුමැදුර පිරිසුදු කරන කෙනා, වැඩිපුරම භාවනා කරන කෙනා කියලා තමන්ම තමන් ගැන සතුට වෙන විදිහේ මානසිකත්වයක් ඇති කරගන්න. පොඩි හඳුරනේ, මෙන්න මේ මානසිකත්වය ඔබවහන්සේලාගේ හිතේ තැම්පත් කරගත්තොත් ඔබවහන්සේට ලෝකේ යන්න බැරි තැනක් නැහැ. ඕනෑම තැනකට කිසිඳු අභියෝගයක් නැතුව, කිසිඳු තරගයක් නැතුව යන්න පුළුවන් ඉදියේ පින, කුසලතා, අධ්‍යාපනික හැකියා, අනිත්‍යගේ ආශිර්වාද, දෙවියන්ගේ ආශිර්වාදය ඇතුළු සියලුම දේවල් තමන්ට ලැබෙනවා. මෙන්න මෙතන වරද්ද ගත්තොත්, උදේට අවදි වෙන පරක්කු වුණොත්, අතුපතු ගාන කම්මැලි වුණොත් දානශාලාව පිරිසිදු නම් බුදුමැදුර වෙලාවට පිරිසිදු කරන්නේ නැත්නම් පින්වත් පොඩි හාඳුරනේ හොඳට මතක තියාගන්න අපේ දිනුව අප විසින්ම නැති කරගත්තා කියලා අපට හිතන්න වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයට ලොකුම ආශිර්වාදය තමයි මෙන්න මේ මූලික කටයුතු ටික කරන්න උදේට. අපේ ලංකාවෙහි එක්තරා විශේෂ පරේෂණ ග්‍රන්ථයක් ලියපු හාමුදුරු කෙනෙක් ලස්සන ප්‍රකාශයක් කළා තියෙනවා. මොකද ප්‍රකාශය? ඒ හාමුදුරුව පරණ පන්සලක සිද්ධියක් කියනවා. මොකද සිද්ධිය? ලොකු හාමුදුරු කෙනෙක් තමන්ගේ පොඩි හාමුදුරුව ගැන කියන කතාවක්. මොකද කියන්නේ? මගේ ගෝල නම උදේ පාන්දරේම ඇවිත් නැගිටලා පන්සල් වත්ත අතුපතු ගන්නවා. අතුපතු ගාලා බුදුමැදුරත් සුද්ධ කළා. බුදුන් වැඳලා මාවත් මුණ ගැහෙන්න එනවා. මටත් ඇවිල්ලා වඳිනවා. උදේට පින්නනම් මගේ පොඩි නම ඔළුවට රෙදි කෑල්ලකුත් දාගෙන තුවා කෑල්ලකුත් දාගෙන තමයි අතු ගන්නේ. මෙහෙම අතු ගන්න මගේ ගෝල නම උදේ පන්සලේ වැඩ ටික ඔක්කොම කළා පන්සලෙන් ඉක්මල යනවා. මේ යන මගේ පොඩි නම අහවල් විශ්වවිද්‍යාලයේ පීඨයේ අහවල් පීඨයේ පීඨාධිපති මහාචාර්යවරයා කියලා. මේ ලොකු හාමුදුරන් පොඩි උන්නාන්සේ වුණාට ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ඒ කාලේ එක්තරා පීඨයක කලා පීඨයේ පීඨාධිපති වශයෙන් හිටපු මහාචාර්ය හාමුදුරු කෙනෙක්. මේ නිකන් කෙනෙක් නෙවෙයි. උදේ නැගිටලා අතුපතු ගහලා බුදුන් වැඳලා ලොකු හාමුදුරන්ටත් වැඳලා අර දානශාලාවත් ඔක්කොම සුද්ධ කළ තමයි මේ හාමුදුරුව මහාචාර්ය පදවියට යන්නේ. පන්සලේ ඉන්නකොට මහාචාර්ය නෙවෙයි. පන්සලේ ඉන්නකොට ගෝල නම. පන්සලේ ඉන්නකොට පොඩි හාමුදුරුව. බලන්න මේකෙන් ඒ පරිශ්‍රණය කරපු හාමුදුරුව කියනවා මේක තමයි ශ්‍රී ලාංකික බෞද්ධ අධ්‍යාපනයේ පරමාදර්ශය කියලා. එනිසා පොඩි හාමුදුරනේ අපි කොච්චර අධ්‍යාපනයෙන් ඉහළට ගියත් ඔබ වහන්සේලා ඉදිරියේදී ප්‍රාචීන විභාග පාස් වෙලා විශ්වවිද්‍යාල උපාධි අරගෙන මහාචාර්ය කෙනෙක් බවට උනත් පත් වෙන්න පුළුවන්. අපි ආශිර්වාද කරන ඔබ වහන්සේලට. හැබැයි ඒ යන ගමනේදී ගුණධම් ටික අමතක කරන්න එපා. ශ්‍රද්ධාව නැති කරගන්න එපා. බොහෝ දිනෙක අධ්‍යාපනයේ සොයා ගොස් අහිමෝ ශ්‍රද්ධාව කියන මට්ටමට එනවා. ඒනි සාධ්‍යාපනය හොයාගෙන ගිහිල්ලා ශ්‍රද්ධාව නැති කරගන්න නම් එපා. අපට මේ සියල්ලක්ම ලැබුණේ බුදුහාමුදුරුවෝ නිසා. අපට මේ සියල්ලක්ම ලැබුණේ එදා රාහුල හාමුදුරුවෝ, නිග්‍රෝධ හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා කරපු කැපවීම නිසායි අපට මේ සියල්ලක්ම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපේ ලොකු වගකීමක් තියෙනවා අන්නේ ස්වාමින් වහන්සේලාට උපරිම ගෞරවය දක්වන්න. උන්වහන්සේලා විශාල පරිත්‍යාගයන් කරලා මේ උතුම් දහමක් අප වෙනුවෙන් ඉතුරු කළ දීලා උන්වහන්සේලා අතීතයේ අභිමානවත්ව වැඩ ඉඳලා නෙද්දක තියාගත්තා. උන්වහන්සේලා එහෙම කළේ අපට අනාගතයක් උරුම කළ දෙන්න. උන්වහන්සේලාට පුද්ගලික අවශ්‍යතා තිබුණා. නමුත් ඒ සියල්ලක්ම කැප කළා. උන්වහන්සේලාගේ ඉහළ තනතුරු, මැටි ඇමතිකම්, රජ සිටු කම් සියල්ලක්ම අතහැරලා සිය ජීවිත කුසුම මේ සම්බුදු සසුන වෙනුවෙන් පුද කළා. එහි ආනිසංස තමයි වර්තමානයේ බුද්ධ පුත්‍රයන් විදිහට අප මේ භුක්ති විඳින්නේ. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනවන්නේ යුතුයකම තව දුරට සැගෙන යන්නට. අන්නේහි මූලික අවස්ථාව තමයි ශ්‍රද්ධාව කියන කාරණය. සතුට ලබන මාවතෙහි අපි හැමදේම කරන්නේ මේ සතුටට. අන්නේ සතුට ඉහෙලීම පාත්පා ගන්න නම් ප්‍රධානම දේ තමයි බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන නිතර හිතන්න. දවසට විනාඩි 5ක් හරි බුද්ධානුස්සති භාවනා වඩන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ මෙයාදී මේ බුදුගුණ භාවනාවක් පුරුදු කරන්න. ඒ වගේම ධර්මයේ ගුණ සාක්කාත සම්දිට්ඨික අකාලිකාදී මේ ගුණයක් නිතර නිතර වඩන්න. ඒ වගේම සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාට තිබුණු ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ලෝකස්ස, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චිපටිපන්න මෙන්න මේ ගුණවලින් එක ගුණයක් හරි සිහි කරමින් සක්මන් කරන්න. පින්වත් පොඩි හාඳුරනේ, මේ දේ අපි කරනකොට අපේ මෙලව ජීවිතයේ, අපේ අධ්‍යාපනික ජීවිතයේ විශේෂයෙන් වාසාර්ථක වෙනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතාම ඉක්මන් කාලෙකින් අපට අධ්‍යාපනයේ ඉහළම මට්ටම් වලට යන්නට මේ කරන සීලොම් දේවල් අපට ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන් සාමාන්‍යයෙන් ගිහියෙක් යම් කිසි දෙයක් කරනවා වගේ නෙවෙයි, ඔබ වහන්සේලා සිල්වත්ව යම් කිසි පින්කමක් කරනවා නම් හැබැයි ඒක සතුටින් ආනිසංස දැක දැක ඒක ඕනෑ කමින්ම කරන්නට ඕන. බලෙන් කරාට පින එච්චර වැඩෙන්නේ නැහැ. පින හොඳට වැඩෙන්න නම් ඒ සඳහා විශේෂයෙන්ම ආනිසංස දැකලා ඉතාම සතුටින් ඒ කරන දේ කරන්නට ඕන. ඒක අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ආදරෙන් ගෞරවයෙන්, සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන්, ඒ වගේම විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව ගෞරවයෙන්, ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්ඛෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ධර්මයේ සමාන ඖෂධයක් නැහැ කියලා. මේ ධර්මයේ සමාන වෙනත් මිතුරෙක් නැහැ කියලා. අන්නේ ධර්මයේ ආරම්භය තමයි සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියපු විදිහට මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන ගෞරවයේ විශ්වාසය. වෙනත් විදිහකින් කියනවා නම් අප යමක් පුහුණු කරනවා නම්, අප යමක් ජීවිතේ කරනවා නම් අන්නේ කරන දේවල් වලින් ඉක්මනින්ම වඩාත්ම සාර්ථකම ප්‍රතිඵල තියෙන්නේ මේ ධර්මයේ හැසිරීම කියන කාරණය ගැන තියෙන විශ්වාසය. මේකට කියනවා සන්දිට්ඨික අකාලික කියලා. සන්දිට්ඨික කියන්නේ මේ ජීවිත කාලෙම ආනිසංස ලැබෙනවා. ඒ වගේම අකාලික කියන්නේ ඉක්මනින්ම ලැබෙනවා. මෙන්න මේකට සම්බන්ධ ඉතාම ලස්සන සූත්‍රයක් තියෙනවා, උපමාන සූත්‍රය කියලා. මේ උපමාන කියන සූත්‍රයෙන් දක්වනවා ධර්මයේ සාන්දෘෂ්ටික බව කියන්නේ මොකක්ද කියලා. ඇසට රූපයක් දකිනකොට ඒ ඇස අරබයා යම්කිසි විදිහක ක්ලේශයක් ඇති වෙනවා නම්, නැත්නම් කුසලයක් ඇති වෙනවා නම්, අන්න ඒ ගැන අවධානයෙන් මේ මොහොතේ ඉඳීම තමයි ධර්මයේ පිළිපැදීම කියලා කියන්නේ, ධර්මයේ සජීවීකරණවා කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් සතිපට්ඨානය. ඉතාම කෙටියෙන් කියනවා නම් චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන කාරණේ. ඔබ වහන්සේලා දක්ෂතාවය කියලා කියන්නේ මේකට කියන ආයතන කුසලතාවය, ද ස්කිල්ෆුල්නස් ඉන් සෙන්සස් කියන එක. මොකක්ද අපේ දක්ෂතාවය කියලා කියන්නේ? අපේ දක්ෂතාවය කියන්නේ බලන්න ඔබ වහන්සේලා මේ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන ආකල්පය මොකක්ද කියලා හොඳට බලන්න. මේ වෙලාවේ තමන්ට දැනෙන නිදිමතක්ද, නැත්තං ඇඟපතේ අමාරුවක්ද, නැත්තං ඉක්මනටම නැගිටින්න හිතෙනවද, නැත්තං තමන්ට වෙනත් කෙනෙක් ගැන අමනාපයක්ද, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්ද, සරියුත් හාමුදුරුවෝ ගැන ප්‍රසාදයක්ද, මේ ලස්සන වටාපිටාව ගැන චමත්කාරය ගැන හැඟීමක්ද? බලන්න මෙන්න මේ වෙලාවේ තමන්ගේ හිත තමන්ගේ මයින්ඩ් එක රීඩ් කරන්න. මෙන්න මේක තමයි සමස්ත දහම කියලා කියන්නේ. මෙන්න මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මෙන්න මේක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි සතුටෙන් ඉන්න ක්‍රමය කියලා කියන්නේ. මෙන්න මේක තමයි වර්තමාන ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙන්න මේක තමයි ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙන අවස්ථාව. සම්පූර්ණම ධර්මයේ ලක්ෂණ ටික කියලා කියන්නේ මෙන්න මේක. එතකොට පින්වත් පොඩි හාඳුරනේ, අපට යන්න තියෙන ආධ්‍යාත්මික ගමන් මගෙහි ඉතාම මූලික අවස්ථාවේ තියෙන කුසලතා දෙකක් තියෙනවා. එකක් තමයි සුවච කියන කාරණය. සක්‍රීය හුම්කන් දීම සහ අපේ කය අපේ ශරීරය කොයිතරම් වේලාවක් එක නිශ්චිත ඉරියව්වක තියාගන්න පුළුවන්ද කියන කාරණය. දැන් මේ ස්වාමීන් වහන්සේලා දැකලා ඇති වර්තමානයේ තියෙන සතිපාසල කියලා එකක්. ඒ සතිපාසලේ වැඩසටහන් පුළුවන් නම් බලන්න ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. ගිහි ළමයි එක ඉරියව්වක වාඩි වෙලින වෙලාව දිහා බලන්න. ගිහි ළමයි පිට්ටනිවල අවුවේ උදේ එක දිගට පේලියට හිතන්නේම බෞද්ධ ළමයි කියලා. කොහෙ ළමද දන්නවද? යාපනයේ දිස්ත්‍රික්කයේ දෙමළ ළමයි වාඩි වෙලා ඉන්න හැටි බලන්න. එක දිගට නූල ගැහුව වගේ ලස්සනට පේලිවල එක ඉරියව්වේ දැඩි හිරු රශ්මිය තියෙන එලි මහණෙහි එක පෙළට වාඩි වෙලා ඉන්න හැටි දැක්කොතින් අපට ඇතැමිට අපි ගැන දුකක් හිතේ. අපි කවුද කියලා. බුදුදහමේ තියෙන සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන බෞද්ධයෝ නෙවෙයි. උපතින් අබෞද්ධය සතිමත් බව උගන්වන්නේ කවුද? උගන්වන්නේ පූජකවරු, ෆාදර්ස්ලා, සිස්ටර්ස්ලා උගන්වන්නේ මයින්ඩ්ෆුල්නස් එක. මම දන්නේ අපේ ස්වාමීන් වහන්සේලා කොච්චර මේක දන්නවද කියලා මේ ගැන. අපි බොහෝ විට ලෝකෙම තොරතුරු දන්න එක හිතන් ඉන්නව නේද? ලෝකෙ කොහරි බෝම්බයක් ගැහුවොතින්, ලෝකෙ කොහරි වැඩි තීවීමක් තිබ්බොතින්, හොරකමක් කරවොතින්, මිනී මැරුමක් කරවොතින් අපි ඔක්කොම දන්නව නේද? හැබැයි ඔබ වහන්සේලා දන්නවද ලංකාවේ පාසල ළමයි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන විදිය? මේක හැකීක්මනින් බලන්න. මේක අධ්‍යයනය කරන්න. මෙහෙම වැඩසටහනක් අද රටේ ක්‍රියාත්මක වෙනවා කියලා එක බලන්න. දෙමළ මුස්ලිම් ළමයි සියල්ලක්ම කතෝලික ළමයි පුහුණු කරන මයින්ඩ්ෆුල්නස් එක. බුදුදහමේ තියෙන සතිමත් බව පුහුණු කරනවා. ඒ පුහුණු කරන ගුරුවරුවත් බෞද්ධය නෙවෙයි, සමහර අබෞද්ධයි. ඒ නිසා ඔවුන් වර්තමාන මොහොතේ හිත තියලා එතනින් හිත දියුණු කරගෙන ඊළඟට ඔවුන් බලනවා ඊළඟ පියවර මොකද්ද කියලා. දැන් අහනවා මේ කට්ටිය බුදුදහමේ. අහගන්න අපේ ළඟට එන්නේ සමහරලාට. අපේ ළඟට එනකොට සමහරට අපට වැඩි වෙලාවක් වාඩි වෙලා තියන්න බෑ නේද ගිරියව්වක. ඒ කට්ටිය අපේ මේක අහගන්න ඇවිල්ලා තැමිට ආවට වඩා වේගෙන් දුවලා ඒ කට්ටිය අපිව දැක්කොත් මේ කොහෙන්ද ආවේ කියලා. ඒ නිසා මේ එක ඉරියව්වක නිශ්චිතව වාඩි වෙන එක හැකියක්මනින් පුහුණු කරගන්න. දැන් ඇතැමිට මේ පොඩි හාමුදුරන්ට හිතේ මේ බණ කියන හාමුදුර නම් පුටුවක් උඩ වාඩි වෙලා ඇත්තේ අපිනේ දන්නේ බිම වාඩි වෙන එකේ අමාරුව කියලා නේ. නමුත් මාත් මේ බිම තමයි වාඩි වෙලා ඉන්නේ. මම බිම විතරක් නේ, මගේ මේ පිටිකොන්දේ සර්ජරි ගානක් මම මේ කරලා ඉන්නේ, කෑලි ගානක් දාලා මේ ඉන්නේ. එතකොට අපට මේ කාරණා ටික අපට ඇත්තටම හදාගන්න පුළුවන්. හැබැයි අපේ අඩුපාඩුකම් අපි හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම නැතුව අපිට මේ ගමන යන්න බෑ. එතකොට අධ්‍යාපනික වශයෙන් ගියත් ආධ්‍යාත්මික වශයෙන් ගියත් මේ යන ගමන් මගේදී මූලික ලක්ෂණ දෙකක් තියෙනට ඕන. එකක් තමයි ඇක්ටිව් ලිස්නින්, සුවච බව කියන එක. දෙවෙනි එක දි ඇබිලිටි ටු සිට ඉන් අ පර්ටිකියුලර් පොෂර් ෆෝර් අ ලොන් ටයිම්. කිසියම් නිශ්චිත වේලාවක දිගු වේලාවක් වැඩිපුර කාලයක් එක ඉරියව්වක වාඩි වෙලා ඉන්න දරණ උත්සාහය. ටිකක් අමාරුයි මුල් කාලේ. නමුත් පුරුදු වුණාට පස්සේ එක දිගට විනාඩි 20 30 පැය 5 එක දිගට ඉන්න පුළුවන් විදියට අපේ ඉරියව්ව අපිට හදාගන්න පුළුවන්. බිම වාඩි වෙලා පරියන්කෙන් වාඩි වෙන එක තමයි අපිට තියෙන ඉතාම පහසුම ඉරියව්ව බවට පත් වෙනවා. අන්නේත් එක අපේ හිත සමාධිමත් වෙනවා, අපේ සතුට දිනු වෙනවා, සමතේ වැඩෙනවා, විපස්සනාවට පහසුවක් වෙනවා. එතකොට අද අප මේ සාකච්ඡා කරේ භාෂා ඥානෙ ඉඳන් අපේ පැවිදි ජීවිතයේ තියෙන වටිනාකමත් ඒ වගේම බුදුදහමේ තියෙන මූලික ඉගැන්වීම් කීපයක් අප සාකච්ඡා කළා. එකක් සීලය, අනික ශ්‍රද්ධාව, ඒ වගේම සතිමත් බව සහ විශේෂයෙන්ම ඒ සතිමත් බව ගැඹුරට යන ආකාරය බුදුදහමෙහි මහා සතිපට්ඨාන සූත්‍රය තුල විස්තර කරලා තියෙනවා. අපි උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් හරාත්‍රි නින්දට යන මොහොත දක්වාම කය පිළිබඳ අවබෝධයෙන්, වේදනා පිළිබඳ අවබෝධයෙන්, සිත පිළිබඳ අවබෝධයෙන්, සිතිවිලි නැත්තම් ධර්මතා පිළිබඳව හැකිතාක් දුරට අවධානයෙන් කටයුතු කරන්න. අන්න එහෙම ඉන්න පමණට අපේ වර්තමාන මොහොත තුල ඉන්නවා කියලා කියන්නේ මේක තමයි සතුට ලබන මාවත. අපි හැම දෙයක් කරන්නේම සතුට සඳහා. ඒ සතුට හොයාගෙන තමයි බොහෝ දෙනෙක් ආගම් දර්ශන කරා යන්නේ. අන්නේ සතුට ලබාගෙන යන මාවතේ දැන් බොහෝ දෙනෙක් ඇවිල්ලිනේ කොතෙන්ද? මෙන්න මේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් කියන කාරණේට ළඟ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ වර්තමානයේ තුල එකාතකින් මෛත්‍රී භාවනාව දිනු කිරීමත් අනෙත් අතින් ආනාපාන සතිය පුහුණු කිරීමත් ඒ දෙකටම උපකාරී වන විදියට සක්මන් භාවනාව පුහුණු කිරීමත් මෙන්න මේ තුන. එතකොට සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව මෙන්න මේ කාරණා තුන ඔස්සේ තමන්ගේ සිත කය වචන යොදවන්න පුළුවන් නම් මෙන්න මේක තමයි තමන්ගේ සාර්ථකත්වයේ ගමන් මඟ කියලා කියන්නේ. මෙන්න මේ ගමන් මඟේ ඉන්නකොට අපට ඉක්මනටම අපි කරන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. අපේ මූලික විභාගයක් වන පිරුණාසන විභාගය, ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍ය මේ විභාග ටික අපට ඉක්මනින් කරගන්න ආශිර්වාදයක් වෙනවා අපේ මේ දැහැමි දිවි පැවැත්ම. ඒ විතරක් නෙවෙයි පොඩි හාඳුරනේ, අපෙන් සේවය ලබන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි හුඟක් වටින අය. බලන්න කෙනෙක් දරුවෙක් මව කුසට ආපු වෙලේ ඉඳලාම ඒ ස්වාමීන් වහන්සේ කෙනගේ ආශිර්වාදය තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙලව එළිය දකින්න ඉන්න දරුවාට ආශිර්වාදය බලාපොරොත්තු වෙන අපව වඩම්මවල පිරිත් ටිකක් කියව ගන්නවා. ඒ දරුවා ඉපදුනාට පස්සේ ගෙදරට අපි වඩම්මල දාන ටිකක් දෙන ඒගොල්ලන්ට ආශිර්වාද වෙන්න. ඒ දරුවාගේ කොණ්ඩේ කපනකොට අපිට දාන ටිකක් ගෙනත් දීලා ආශිර්වාදය ලබා ගන්නවා. එහෙම දරුවාගේ ජීවිතේ හැම මොහොතකම එයා මේ කහ සිවුර දකින්නට කැමැත්තක් දක්වනවා. එයා අපේ ආශිර්වාදය ලබා ගන්නවා. මේ හැමදේම අප ඉතාම සතුටෙන්, ඉතාම මෛත්‍රියෙන් අපි කරන්න ඕන. අන්න එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ වටිනාකම අපි තේරුම් ගත්තොත්. ඒ වගේම මලගියක් වුණොතින් සමාජයට අපිට අපි හිතන කරදරයක් කියලා නේද? පාසලට යන්න වෙනවා කියලානේ. නමුත් බලන්නේ හදවතේ දුක දරාගෙන ඉන්න මිනිස්සු ඒ දුක නිවාගන්නේ අපිව දැකලා. අපි බණ කියන්න ඕනේ. අපි මල ගෙදරකට ගියත් ඒ අපේ දර්ශනය මේ මිනිසුන ලොකු සැනසීමක්. අපිව කොයිතරම් ආදරෙන් ගෞරවයෙන් පිළිගන ගන්නවද ඒ කට්ටිය. ඒ නිසා ඒ කට්ටියගේ අපි දුක සන්තාපේ දුරු කරගලන්ට අපි කටයුතු කරන්න ඕන. අන්න එහෙම යන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රධානම දේ අපි කුඩා කාලේ අපි කුඩා ස්වාමින් වහන්සේලා ඔවුනොන්ට අපි උදව් උපකාර කරගන්නට ඕන. අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ කීප දෙනෙක් ඉන්නවනම් පිරිවනේ පොඩි හාමුදුරුවෝ තම තමන්ට උදව් උපකාර කරගන්නට ඕන. විශේෂයෙන්ම අනිත් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කතා බහ කරගන්නට ඕන. අනිත් කෙනාගේ ගැටලුවක් තියෙනවා නම් ඒක සාවධානව ඇහුම්කන් දෙන්නට ඕන. ගැටලු තියෙන බොහෝ දෙනෙක් අපාතර ඉන්නවා. අපට එක අතකින් කායික රෝග තියෙන පුළුවන්. අනිත් අතින් කතා කරනකොට වචන පටලැවෙන ගතියක්, ගොත ගැහෙන ගතියක් තියෙන පුළුවන්. අපේ ගෙදර අම්මලා තාත්තලාට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඉගෙන ගන්නකොට බොහොම ඉක්මනින් ඉගෙන ගන්න බැරි වෙන අඩුපාඩු තියෙන පුළුවන්. මේ හැම දෙයකටම අපට විසඳුමක් හොයාගන්න පුළුවන් අප සාකච්ඡා කරනවා නම්. එනිසා පොඩි හාඳුරනේ, ඔබ වහන්සේලා පැවිදි වුණාම තනි වුණා කියලා හිතන්න එපා. උදව් කරන කෙනෙක් නැහැ කියලා හිතන්න එපා. ඔබ වහන්සේලා රැක බලා ගන්න ඔබ වහන්සේලාට බොහෝ දෙනෙක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. ඒ අවශ්‍යතාවයක් වෙන හැම තැනදීම ඒක අදාළ අයට කියලා ඒව සම්පූර්ණ කරගන්න බලන්න. ඒ සඳහා පන්සලේ ඉන්න ලොකු හාඳුරන්ගේ පටන් හැම දෙනෙක්ම ඔබ වහන්සේලාට ඉතාම ආදරෙන් සලකනවා කියලා අපි හිතනවා. ඒ සඳහා ඒකාසිකෙන් කුඩා ස්වාමින් වහන්සේලා ලොකු හාඳුරු කිරේ ගෞරවයෙන් කටයුතු කරන්න ඕන. අනිත් අතින් වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඒ කුඩා ස්වාමින් වහන්සේලා කෙරෙහි දරුවන් කියන හැඟීමෙන් පුත්‍ර ප්‍රේමයෙන් කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහා සාගරයට උපමා කළා මේ ශාසනය. මහා සාගරයට සිත්හලව වාසය කරන අසුරයන්. අන්න ඒ වගේ තමයි මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා මේ සම්බුදු සසුනට ඇලුම් කරන්නේ මේ ශාසනයේ තියෙන සුවිශේෂී ලක්ෂණ ටිකක් නිසා කියලා. එහෙන් එක ලක්ෂණයක් තමයි මහා සාගරේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ මේ සම්බුදු සසුනේ ශාසනික ගමන් මඟ, ආධ්‍යාත්මික ගමන් මඟ, සීල සමාධි ප්‍රඥා, දාන සීල භාවනා කියන මෙන්න මේ ගමන් මඟ ටික ටික ගැඹුරට යන දහම. අන්නේ ගමන් මඟේදී ඕනෑම කෙනෙකුට කිසියම් ප්‍රමාණයක් මේ ආධ්‍යාත්මික ඉදිරියට යන්න පුළුවන්. අන්න ඒ නිසා බොහෝ දෙනෙක් මේ ශාසනයට ඇලුම් කොට වාසය කරනවා. ඒ වගේම එදා දඹදිව මහා ගංගා හතරක් තිබුණා. යමුනා, අචිරවතී, සරබූ මහා කියලා. සිව්දෙසෙන් ගලා හැලෙන ගංගා මුහුදට වැටුණ පස්සේ එකම මුහුදු දියට බවට පත්වන්න ආසේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මෙන්න මේ කුල හතරෙන් පැවිදෙන අය සම්බුදු සසුන නැවති සාගරයට ඇවිල්ලා එකම මුහුදු දිය වගේ එකම බුද්ධ පුත්‍රයන් බවට පත්වෙනවා කියලා. එනිසා අපි දන්නවා අපේ පන්සලක විවිධ ප්‍රදේශ වලින් ඇවිල්ලා මහණ වෙච්ච අය ඉන්නවා. විවිධ රටවලින් ආපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් ඒ හැම දෙනෙක්ම එකම පියෙකුගේ දරුවන්සේ බොහොම සමගියෙන් සතුටෙන් වාසය කරනවා. මේ සම්බුදු සසුනේ තියෙන සුවිශේෂම ලක්ෂණයක් තමයි ඒ ඉන්න අය සතුටෙන් කාලය ගත කිරීම. ඒ විතරක් නෙවෙයි, ඉගෙන ගන්න අය සමහර විට පාසල ළමයට වඩා ඉහළ දක්ෂතාවයන් පෙන්නනවා. අතීතයේ පටන්ම ගත්තොත් ස්වාමීන් වහන්සේලා හදාරන විෂය ධාරා ගිහියත් හදාරනවා නම් ඒ හැම වෙලාවකදීම ගිහියට වඩා ඉදිරියෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේලා. එක වසර ගාන කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. එනේ සෞභාන්සේලා කොච්චර අඩුපාඩුකම් තිබුණත් හොඳට ඉගෙන කියාගෙන ඉහෙලටම යන්න පුළුවන් ශක්තිය ඔබහන්සේලා හැම දිනාටම තියෙනවා. අන්නේ හැකියා රාසියක් ගොනු කරගෙන තමයි අද අප මේ ඇවිල්ලින්නේ. ඒ විතරක් නෙවෙයි, අපි ලෝකයට ගියහම අපට පේන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි බටහිර රටවල් ගත්තත්, ඇමරිකාව, කැනඩාව ආදී රටවල් ගත්තත්, යුරෝපයේ එංගලන්තයේ, ජර්මනිය, ප්‍රංශය ආදී රටවල් ගත්තත් මේ රටවල් හැම එකකටම බොහෝ රටවලින් ආපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. බංග්ලාදේශයෙන් වැඩම කරපු හාඳුරු ඉන්නවා. බුරුමෙන්, තායිලන්තයෙන්, කාම්බෝජයෙන්, වියට්නාමෙන්, ජපානයෙන්, ටිබෙටෙන් මේ බොහෝ රටවලින් ආපු හාමුදුරු මේ බොහෝ රටවල ඉන්නවා. නමුත් පොඩි හාඳුරුණ එක කාරණයක් මතක තියාගන්න. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අතුරෙන් ලංකාවෙන් හාමුදුරු කෙනෙක් ඇවිලින්නව නම් ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරියෙන් ඉන්නවා. එනිසා මේක සුවිශේෂී කාරණයක්. ලංකාවෙන් ආපු හාඳුරු ප්‍රමාණය අඩුයි. නමුත් අඩු වුණාට අර අනිත් හැම රටකම ස්වාමීන් වහන්සේලට වඩා අපේ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිලා ආගමික කටයුත්තක් කරනවා නම්, බණක් කියනවා නම්, බහන වැඩසටහන කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා ඉතාම ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා මෙන්න මේ වගේ ගෞරවයක් අද ලෝකයේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට හිමි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලටත් ඒ දිගු ගමන යන්නට සීලොම ශක්තියන් තියෙන අය. ඒ නිසා ඒ දිගු ගමන යන්නට අපි වීරියෙන් කටයුතු කරන්න ඕන. එක අතකින් ශ්‍රද්ධාව මූලික කරගෙන අපේ සීල ගුණ දහම් කරණිමෙත සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය අසුර කරමින් මෛත්‍රී භාවනාව සතිපට්ඨාන භාවනාව අපි පුහුණු කරන්න ඕන. ආනාපාන සති දක්වා අනිත් පැත්තෙන් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේහි පිරිවන් අධ්‍යාපන ඉඳලා පිරිවන් අවසාන විභාගයෙන් පටන් ගන්නා වූ ප්‍රධාන විභාග මාලාව පුලුවන් තරම් දුරට ඉදිරියට ගෙන යන්නට අඛණ්ඩ උත්සාහයක් කරන්න ඕන. එහෙම අධ්‍යාපන යන්නේ බැරි වුණත් ආධ්‍යාත්මික වශයෙන් අපි ඉදිරියට ගියොත් අපිට ලෝකයේ බොහෝ දුරක් යන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන්ම සිංහල භාෂාව, පාලි භාෂාව කියන මේ භාෂා දෙකේ ප්‍රවීණත්වයත්, ඒ වගේම වාචික භාෂාව විතරක් නෙවෙයි සංඥා භාෂාව කියලා භාෂාවක් අද ලෝකයේ තියෙනවා. අපි සයින් ලැන්ග්වේජ් කියලා කියනවා. එක එක රටවලට ආවිනික වෙච්ච සංඥා භාෂා කීපයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා සංඥා භාෂාව තියෙනවා, ඇමරිකන් සංඥා භාෂාව තියෙනවා, ප්‍රංශ සංඥා භාෂාව තියෙනවා, ජපන් සංඥා භාෂාව තියෙනවා. මේ වගේ වැඩිපුර ලෝකයේ ප්‍රමාණයක් ව්‍යවහාර කරන, විශේෂයෙන් කතා කරන්න බැරියේ භාවිත කරන සංඥා භාෂාව පුරුදු වෙලා මේකත් අපේ කුසලතා දිනු කරගන්න තියෙන අවස්ථාව. මේ හැම දෙයකින්ම අවසාන වශයෙන් අපි ඉහළට යන්නට ඕන. ධර්ම දේශනාවලින් අපි ඉහළම තැන අපේ දේශනා කුසලතාවය අපි තියා ගන්නට ඕන. ඉතින් අද අප මූලික වශයෙන් සඳහන් කරන්න බලාපොරොත්තුුනේ මේ කාරණා ටික. ඉතින් මෙතෙන් පටන් අපේ හාඳුනන වහන්සේලාට මේ කියපු කාරණාවලින් හෝ ධර්ම මාර්ගයේ පිළිබඳව හෝ අධ්‍යාපනය ගැන කිසියම් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අපේ ගුරු ස්වාමින් වහන්සේලාට, පරිවර්තන අධිපති හාමුදුරන් වහන්සේලාට, වැඩිහිටි හාමුදුරන් වහන්සේලාට, ඒ වගේම කුඩා හාමුදුරන් වහන්සේලාට අද දින දැනගන්න තියෙන කැමැති කරුණු මොන හරි තියෙනවා නම් අපි අහන්නටත් අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්න එහෙම අහන්න පුළුවන් මයික් එක අන්මියුට් කරලා. අපි පෞද්ගලික විශ්වාස කරනවා බෞද්ධ අධ්‍යාපන ක්‍රමයෙන්ම සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියන පළවෙනි බුද්ධ ඥානය සම් කරගෙන හැදෙන්න ඕන එකක් කියලා. මම හිතන්නේ නිරායාසයෙන්ම සුතුට සුතුවාන සම්මරේ පඤ්ඤා සුතමේ ඥානං කියන ඔය ඇත්තෙම අපේ සුමිදවන් සහඳුර ඉතාම වැදගත් කාරණයක් සඳහන් කළේ. දැන් අපේ වර්තමාන පිරිවන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොතින් විභාග කේන්ද්‍ර කරගත්තු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඊට අමතර උත්සාහ කරනව බණ භාවන පැත්තට යොමු කරන්න. නමුත් ඒ අතරේ ප්‍රධානතම දේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපට ඇතිවන්න ඕන ධර්මඥානය පිළිබඳව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගත්තොතින් සම්මා දිට්ඨිය තමයි පළවෙනි කාරණය. එතකොට මනා දැක්මෙන් තමයි මේ සියලකම පටන් ගන්නෙ. එතකොට සම්මා දිට්ඨිය ඇතිවන්න නම් කාරණා දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි පරතෝ ගොහසය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. දැන් අපට මේ වනට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිලා තියෙන්නේ. අපට ඊළඟට අවශ්‍ය වන්නේ හරි දහමක් ශ්‍රවණය කිරීමත්. ඒ දහම ශ්‍රවණය කරනකොට අපි හරියේ නුවණින් ඒක භාවිත කිරීමත්. දැන් මේ පොඩි හාඳුරල්ලා කල්පනාවෙන් අහගෙන ඉන්න අපිට මේ ටික වෙලා වෙන්නේ මේ අහගෙන තියෙන්නේ නේද? පස්සේ අපි කතා කරමු ඉවරලා නැගිටලා ගිහිල්ලා. දැන්ට අපි අවධානයම මේ කියන ටික අහගෙන ඉන්න උත්සාහ කරමු. එතකොට සම්මාදිටිය කියන්නේ මොකද්ද? ඇත්තටම එක අතකින් කම්මසගත සම්මාදිටිය, අනිත් අතින් චතුසත්‍ය සම්මාදිටිය. කම්මසගත සම්මාදිටිය කියලා කියන්නේ අර මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය ආදී වශයෙන් සඳහන් කරපු විදිහට මනස ආචේ පසන්නේන හිත පිරිසිදුව තියාගත්තොත් සුඛමන්වේති, සැපිය තමන් කරා එනවා කියන කාරණේ. ප්‍රධාන වශයෙන් හිතට එන රාගය, ද්වේෂය දෙක අඩු කරගෙන රාග ද්වේෂ දෙකෙන් හරි හිත පිරිසුදු කරගත්තොත් අපට හුඟා ජීවිතයේ හොඳ පැත්ත දිනු කරගන්න පුළුවන්. සතුට දිනු කරගන්න පුළුවන්. එතකොට හිත පිරිසිදු වෙනවත් එක්කම කුසල චේතනා වැඩෙන්නේ, කුසලයේ දිනු වෙන්නේ. කුසල දිනු වෙනවායි කියලා කියන්නේ අර සෝබන චෛතසික. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තතර මජ්ජතතා, කායපස්සදි, චිත්තපස්සදි ආදී වශයෙන් කියන මෙන්න මේ සෝබන චෛතසික, බියුටිෆුල් මෙන්ටල් ෆෝමේෂන්ස් කියන එක මෙන්න මේ පිරිසිදු චේතනා දිනු වෙනවා. ඊට පස්සේ සම්මා වාචා, කම්මන්ත, ආජීව කියන මේ සීලේ පැත්තට යොමු වෙනවා. කරුණා, මුදිතා කියන චෛතසික, ඊළඟට ප්‍රඥාව. මෙන්න මේ චෛතසික දිනු වෙන ආකාරයට හිත තියාගත්තොත් සැපත ලැබෙනවා. අනිත් පැත්තෙන් අකුසල පැත්තට යොමු වෙනොත් මෝහ, ආහිරික, අනුත්තත්ත, උද්දච්ච, ලෝභ දෝෂ, මාන, උද්දච්ච, අවිජ්ජා ආදී මේ අකුසල චේතනාවතින් හිතේ තියෙන ලස්සන නැති වෙනවා. දැන් මේ වෙලාවේ තමම තමන් ගැන බලන්න. බාහිර දකින්න රූපයේ පැත්තට නැඹුරු වෙලා දින්නේ තමන්ගේ අභ්‍යන්තර පැත්තේ දින්නේ කියලා. දැන් බාහිරට නැඹුරු වෙලා ඉන්න කෙනා අර වඳුරගේ උපමාවයි. වඳුර කොයි වෙලෙත් බාහිර දිහා බලාගෙන ඉන්නේ නේද? එතකොට අන්නේ වඳුරු මානසිකත්වයෙන් අපව මුදවලා සැබෑ මිනිස් මනසකට අවතීර්ණ කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. එතකොට ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට මේ වෙලාවේ මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ලෝභයද ද්වේෂයද තියෙන්නේ? සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති ආදී වශයෙන් කියපු විදියට තමන්ට මේ මොහොතේ ඇති වෙන්නේ කොයි වගේ චේතනාවක්ද කියන එක අවධානයෙන් ඉන්නේ. එතකොට ලෝභ ද්වේෂ දෙකෙන් මුදවා ගන්න එක තමයි පළවෙනි අවබෝධය කියලා කියන්නේ. නැත්තම් හිත සමාධිමත් කරගෙන සමත අරමුණක් තුල වැඩි වෙලාවක් ඉන්න එක සඳහා සීල අවශ්‍යයි. සීලය පිළිපදලා සමත අරමුණක් තුල වැඩිපුර කාලයක් ඉන්න පුළුවන් නම් ඒකෙන් හිත නීවරණ වලින් මුදව ගන්න පුළුවන්. දෙවෙනි පියවර තමයි චතුසත්‍ය සමාධියට නැත්නම් දුකේ හට ගැනීම හා Nirodhe පැත්ත අවධානය යොමු කරගෙන සිටීම. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනකොට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. එතකොට ඇහැට රූපයක් පේනකොට වර්තමාන මොහොතේ ඇසට රූපයක් පදිත වීමක් වෙනවා. වන්න රූපය. ඊට පස්සේ ඊට අදාළ චේතනා ටික හට ගන්නවා. පස්ස වේදනා, සංඥා චේතනා, මනසිකාර මේ ආදී චේතනා ටික පහළ වෙනවා. විතක්ක විචාරාදී මොක්ක, විරිය, පීති, ඡන්ද ආදී මේ වගේ චෛතසික ටිකක් වර්තමානයේ තුල පහළ වෙනවා. අන්නේ හට ගන්න ටික එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. විශේෂණම නාම ධර්ම ටික. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර නැත්තම් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ හතර හැම මොහොතේම විභාග හැටියට පහළ වෙනවා. අන්නේ පහළ වෙන දේ එතනම විපාක මට්ටමේදී හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ නිරුද්ධ වෙච්ච එක අපි තේරුම් ගන්නේ නිරුද්ධුණාට පස්සේ වර්තමාන කර්ම විදියට අපේ චිත්තචෛතසික ටිකෙන් තමයි වර්තමානේ තේරුම් ගන්නේ. එතකොට මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ මට්ටමේදී තමයි තේරුම් ගන්නේ. එතකොට මෙන්න මේ අවබෝධය නොතිබ්බොත් මොකද වෙන්නේ? බාහිරට පේන රූපය මේ මොහොතේ තියෙනවායි කියලා හිතලා අපි රූපේ පැත්තට නැඹුරු වෙනවා. රූපේ පැත්තට නැඹුරු වෙනවා කියන්නේ අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් හිටියේ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් මෙන්න මේ සර්කල් එකට අපි අහු වෙනවා. මේ චක්‍රයට අපි අහු වෙනවා. අහු වනවතින් මැදදී නැවතීමක් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරයෙන් පටන් ගත්තනම් ඉවර වෙන්නේ භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ පැත්තටම යනවා. එතකොට ඒකෙන් මුදව ගන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේක දකිනකොටම අපි සතිපට්ඨානෙ තුල හිටියොත් බාහිර රූපය තේරුම් ගන්නකොට ඊට පාදක වෙච්ච ඇසකනාදී ආයතන පහ නැත්තම් රූපාදී අරමුණු පහ නිරුද්ධ වුණා කියන එක නෝනින් දැක්කොත් අපි බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. බාහිර හිත විඥානට හිතියක් වෙන්නේ නැහැ. කෙලිම අභ්‍යන්තර පැත්ත බලන්නේ බලපු ගමන්ම අවිද්‍යායත්තේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධ පැත්තට යනවා. එතකොට ඒ කියන්න පුළුවන්කම තියෙන්නේ අර පඤ්ඤා චෛසිකේ නැත්නම් විදර්ශනා නුවණ උපරිම මට්ටමේ පවත්වා ගත්තොත් විතරයි පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන මේ මොහොතේ තමන් ඉන්නේ ලෝභ දෝෂ දෙක නම් තේරුම් ගන්න පුළුවන් කොහොම හරි. හැබැයි අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද දෙන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ මොහොතේ හැට රූපයක් පේනකොට ඉන්නේ බාහිරට නැඹුරු වෙලා නම් බාහිර මේ මොහොතේම පේන රූපේ මා දකින්න කියලා හිතුවටින් තමන් අවිද්‍යාවෙන් ඉන්නේ. එතකොට එතන ලෝභ දේශ ඇති වෙන්න පුළුවන් නැත්නම් උපේක්ෂාවෙන් හිටියත් ඒ කියන මොහෙම ඉන්නේ. එතකොට ප්‍රඥාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේ බාහිර රූපය දකිනකොටම රූපස්කන්ධේ නිරුද්ධ වෙච්ච මොහතක මනංච පටිච්ච ධම්මේ චුප්පංජිති මනෝවිඤ්ඤාණ මට්ටමෙන් මේ ඉන්නේ කියන කතාව. එතකොට මෙන්න මේක සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන, චින්තාමේ ඥාණයෙන් නිතර මෙනෙහි කරන්නට ඕන, භාවනාවේ පඤ්ඤා විදියට සමත විදර්ශනා වඩවඩ සතිපට්ඨානය තුල පිහිටලා මේ ඔස්සේ තමගේ සමස්ත ජීවිතයම සකසා ගන්නට ඕන. එතකොට මේක වැඩිපුර හිතන ගියොත් නම් හැබැයි ඉගෙන ගන්න හිතෙන්නේ සමහරලාට. මේ ඉගෙන ගන්නේ මොනවද කියලා හිතේ. මුළු ලෝකෙම ගෙනල්ලා දුන්නත් මුළු ලෝකෙම උපාදිතක ඉස්සරහ ගෙනල්ලා තියුණත් ඇතමිට එපා කියලා හිතලා මේකම හිතේ නෙයිදෙයි. නමුත් මේක මෙහෙම දර්ශනයක් තියෙනවා කියලා හිතලා හොඳට ඉක්මනින් ඉගෙන ගන්න එකයි කියන තියෙනවා. හැබැයි තමන් ඉගෙන ගන්න කිසිම දෙයකට තමන්ට එච්චර වටිනකමක් නැති බව තමන් දන්නවා. මොකද ඊට වඩා මහා නිධානයක් ලබා ගත්තට පස්සේ මේක මේ සිහිනය තුල තමයි ඉන්නේ තමන්. මෙතෙන්ට ඉක්මනට එන අදහසින් තමයි ඉන්නේ. හැබැයි එහෙම වුණත් තමන් දන්නවා මේ ලෝක විවහාරය තුල අධ්‍යාපනයේට සැලකිල්ලක් තියෙනවා. එනිසා අධ්‍යාපනයේ කිසියම් දුරක් යන්න ඕන කියන හැඟීමෙන් ඒ සමාස භාෂා ඥානය උපාධිය ආදී යම්සි ප්‍රමාණයකට ගන්න උත්සාහ කරනවා. ඒවත් තමන් ඉහෙලීම ගන්න අතරෙදී අනිත් පැත්තෙන් තමන් දක්ෂ වෙනවා. ඊට නොදෙවෙන විදියට ආධ්‍යාත්මික පැත්තෙන් තමන් ඉදිරියට යන්නට. එතකොට බාහිර දේ තමන්ට ලැබුණත් මාන්නයක් ආදියක් ඇති කරගන්නේ නැහැ. නොලැබුණත් දුක් වෙන්නේ නැහැ. තමන්ගේ පැවිදිකම, තමන්ගේ ධර්මඥානය, තමන්ගේ පුහුණුව තමන් ඉහළ මට්ටමින් තියාගෙන ඉන්නේ. එනිසා ලෝකේ කිසිම දෙයක බාහිර දෙයකට තමන් අලුත් වටිනාකමක් දෙන්න යන්නේ නැහැ. විභාගයේ පටන් කුසිය අනුකිරිකට තමන්ගේ අධ්‍යාපනය ඉදිරියට අරගෙන යන්න පුළුවන් මාර්ග ප්‍රතිපදව යම් හැඳින්වීමක් කරන්න කියලා මතක් කරනවා. ඔව්, දැන් පොඩි හඳුරන්නේ මේක හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ඔබහන්සේලට ඔබහන්සේල වෙනුවෙන් මේ අපේ සුමේදවන් සාන්දරමේ ප්‍රශ්න ටික අහන්නේ. ඔබහන්සේලට දැමිට මේ අවස්ථාව මගේ හරුණොත් ආයි මේ වගේ විස්තරයක් දැනගන්න අවස්ථාවක් බොහොම කලාතුරකින් තමයි හමු වෙන්නේ ඒකයි. ඒ නිසා වෙන වැඩ අපි පස්සේ කරමු. දැන් මේ ගැන හොඳ අවධානයෙන් පොඩ්ඩක් අහගෙන ඉන්න. එතකොට අපි මේ කතා කරන්නේ අපට අධ්‍යාපනයෙන් කොයි තරම් පැතිවලට යන්න පුළුවන්ද කියන එක. එතකොට පැති ගානක් තියෙනවා. මේන් කිහිපයක යන්නත් පුළුවන්, එකක් දෙකක් පැතිවලට යන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට කියනවා නම් එක පැත්තකින් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍ය අවසාන එහෙම ලියලා පඬිතු උපාධිය අරගෙන පඬිතු උපාධිය කළෝ නම් පත්වීමකට යන්න පුළුවන්, අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න පුළුවන්, අධ්‍යාපන පති උපාධිය කරන්න පුළුවන්, ගුරු සේවයට විතරක් නෙවෙයි තවත් නොඑක් සේවන් වලට වහන්සලට යන්න පුළුවන්. පඬිතුපාදී විතරක් අරගෙන විදේශගත වෙච්ච සමහර ආන්දරණ අපි දැකලා තියෙනවා. ඒ අය පඬිතුපාදී BA මට්ටමට උපාධියට පිළි අරගෙන විශ්වවිද්‍යාලයට දැනුම් දීලා MA උපාධිය ආදී ඉහළ උපාධි ගත්තු අය ඇමරිකාව සහ කැනඩාවේ ඉන්නවා. එහෙම කරන්න පුළුවන් සමහර අය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ හිටියත් පඬිතුපාදී කරලා Tamanට නොයෙක් කන්සල්ෙන් ඉදිරියට යන්න පුළුවන්. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමා උනත් කරන්න පුළුවන්. ප්‍රාචීන අවසන් සාතිකේ අධ්‍යාපන පති අධ්‍යාපන උපාධි වලින් PhD උපාධිය දක්වාම කරන්නත් පුළුවන්. ඒ වගේම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධ්‍යායතන ආදී ආයතන වලින් MA උපාධි, MPhil, PhD උපාධි ආදී උපාධි ගන්නත් පුළුවන් වුණා. ඒ පැත්තේ යන්නත් පුළුවන්. ඊළඟට තවත් පැත්තක් තියෙනවා. ප්‍රාචීන මධ්‍ය කරා ගිහිල්ලා ඕනම් බාහිර උපාධියක් කරන්නත් පුළුවන්. බාහිර B උපාධිය, GQ උපාධිය, B උපාධිය ආදී ඒ අවශ්‍ය පියවර ටික ගිහිල්ලා ප්‍රථම උපාධියක් බාහිරව කරන්නත් පුළුවන්. කැලණි විශ්වවිද්‍යාලය, ජයතුන් ප්‍රවේශ විශ්වවිද්‍යාලය, බෞද්ධ පාලි විශ්වවිද්‍යාල ආදී විශ්වවිද්‍යාල වලින් මේ පහසුකම් තියෙනවා. උසස් පෙළ නොකරමුණත් මේ පැති වලින් යන්නත් පුළුවන්. ඊට පස්සේ උසස් පෙළ කරලා යනවා නම් පිරුණ අවසන ලියලා, සාමාන්‍ය පෙළ ලියලා, උසස් පෙළ විභාගේ ලියලා ඒ පැත්තෙන් ගිහිල්ලා ඕනම් විශ්වවිද්‍යාලයට තේරෙන අමාරු නොතින් සාරිපුත්‍ර විද්‍යාපීඨය කියලා තියෙනවා. නිටඹුවේ ගුරු විද්‍යාලය ලංකාවේ විශ්වවිද්‍යාපීඨ 18ක් තියෙන එකක් භික්ෂුන් වහන්සේලා සඳහා වෙන් කළ තියෙනවා. අනේ සාරිපුත්‍ර විද්‍යාපීඨයට ඇතුළත් වෙලා ගුරු පුහුණුව ලබන්න පුළුවන්. පාසලවල ගුරුවරයෙක් වශයෙන් ඇතුළු වෙන්න පුළුවන්. එහෙම කළා නම් පස්සේ බාහිර උපාධියක් කරලා ගුරු ශේස්ත්‍රෙත් ඉදිරියට යන්න පුළුවන්. අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් මට්ටමුණත් යන්න පුළුවන්. විදුහල්පති සේවයටුණත් යන්න පුළුවන්. ඒ පැත්ත කරන්නත් පුළුවන්. ඊළඟට උසස් පෙළ විභාගය ඉහළින් පාස් වෙලා ජාතික විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා තමන්ට ඉහළම උපාධිය පාස් වෙලා විවිධ විෂය ධාරා තියෙනවා. සිංහල, පාලි, සංස්කෘත, බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ සංස්කෘතිය, පාලි, වාග් විද්‍යාව, මේ ආදී දර්ශනය, මේ වගේ විෂය ගානාවකට අපට යන්න පුළුවන්. සංස්කෘත කරන්න පුළුවන්. ඒවා ප්‍රථම උපාධි විදිහට කරන්නත් පුළුවන්. සාමාන්‍ය වේදී උපාධි විදිහට කරන්නත් පුළුවන්. විශේෂ වේදී උපාධි විදිහට කරන්නත් පුළුවන්. කරලා ඒ පැති වලින් ඉදිරියට යන්නත් පුළුවන්. ගිහිල්ලා අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ පැති වලට අපට යන්න පුළුවන්. ඒ වගේම සමහර අය මනෝවිද්‍යාව, දර්ශන ආදී විෂයන් කළා අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ කියලා විද්‍යාපීඨ නෙමෙයි මේ කියන්නේ දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයක් තියෙනවා. පියුරත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයක් තියෙනවා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යනංශයක් තිබුණා. දැන් මම හිතන්නේ පීඨ අද දන්නේ නැහැ. ඉස්සර අධ්‍යාපන අධ්‍යනංශයක් විදිහට තිබුණා. ඉතින් මේ අංශ වලින් ගිහිල්ලා ඒ වගේ තව උපාධි කළේ යංශ වල නම් කතිකාචාර්යවරු, මහාචාර්යවරු බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට විද්‍යාපීඨ ගුරුවරු වශයෙන් යන්නත් පුළුවන්. විද්‍යාපීඨ සාමාන්‍ය පාසල් ගුරුවරුනේ විද්‍යාපීඨ කතිකාචාර්යවරු මට්ටමට යන්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙනවා ශබ්දකෝෂ, විශ්වකෝෂ කියලා ආයතන දෙකක්. ඒ ආයතනවල සේවය කරන්නත් පුළුවන් අපට. ඉතින් මේ වගේ පැති හුඟකට අපට යන්නට පුළුවන්. ඒ අතර අපට විශේෂයෙන් අපේ වගකීම තමයි ධර්මදේශනා පැත්ත. ප්‍රධානතම දේ තමයි අපි ඉහළම මට්ටමෙන් ත්‍රිපිටකයේ ධර්මය පාදක කරගෙන ඉහළම ධර්මඥානයක් ඇතු අපි ඉන්නට ඕන, අපි ලෝකෙට යන්නට ඕන ධර්මය. ඇත්තෙම අපි සාමාන්‍ය පත්වීමක් කරලා එක තැනකට කොටුවීම නෙවෙයි. භික්ෂුන් වහන්සේලා හැටියට අපට තියෙන වටිනාම දේ තමයි දේශන කුසලතාවය. අපට මේ දහම් පණිවිඩය ලෝකෙට ගෙන යන්න තියෙන අවස්ථාව. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ඇතුළු තව භාෂා ලෝකෙ තියෙනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි, ජපන්, හින්දි ආදී භාෂා. මේ භාෂා ඥානයන් දිනු කරගෙන අපට ලෝකයට දහම් පණිවිඩය ගෙන යන්න පුළුවන් නම් ඇත්තම මේක තමයි අපේ වටිනාම කාර්යභාරය වෙන්නේ. එතකොට එතෙන්දී අපට ඉහළම මට්ටමට ලෝකෙ යන අවස්ථාව තියෙනවා. ලෝකයේ ඒ සඳහා පරිසරය සකස් වෙලා තියෙනවා. එනිසා මේ පොඩි හාමුදුරුවෝ තමගේ හිතේ කොතන හරි අධිෂ්ඨානයක් තියාගන්නට ඕන. ලංකාවේ මූලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ආදී ලැබලා ජාත්‍යන්තර මට්ටමට කවදා හරි යන්න ඕනේ කියන හැඟීමක් තමගේ හිතේ කොතනක හරි තියාගන්නට ඕන. ඒක වෙන කිසිදු දෙයක් සඳහා නෙවෙයි. එකම දේ තමයි අපේ භික්ෂුන් වහන්සේලා හැටියට අපට තියෙන ලොකුම වගකීම මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ලෝකයට ගෙනියන්න ඕන කියන වගකීම අප හිතර ගන්නට ඕන. ඒක අපිට කරන්න පුළුවන් බැරි නෑ. අද අපට අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේලා හැම දිනාටම හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන, තව භාෂා ඉගෙනගෙන ඒ ඉහළට යන්න පුළුවන් සියලුම කුසලතා, පින, උපකාර, ශක්තිය, පහසුකම් සියල්ලක්ම තමන්ට තියෙන බව තමන් නිතරම විශ්වාසයෙන් ඉන්න. ඒ නිසා ඔබ වහන්සේලා ප්‍රධානතම දේ තමයි තමන්ට මේ ශාසනය තුල විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත් ඒ තුල උනත් තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා ඔබ වහන්සේලා මෙන් ඉවත් වෙනට වඩා සිවුර දරාගෙන මේ විහාරස්ථාන තුල පිරිවෙන් තුල වැඩ සිටීමම ඔබ වහන්සේලාට වැඩිපුර රැකවරණයක් පහසුකම් ටිකක් ඔබ වහන්සේලාට ගෞරවයක් ලැබෙනවා කියන විශ්වාසය නිතරම හිතේ තියාගන්න. ඒක පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. ඔබ වහන්සේලාට තමන්ගෙම ගුරුරු නැතුණත් ලෝකයේ උදව් කරන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ නිසා තමන් ඒකට සුදුස්සන් වන්න, හොඳ විනයවත් ජීවිතයක් ගත කරන්න, තමන්ට සලකන්නේ තමන්ට බයට නෙවෙයි කවුරුවත්. ඔබ වහන්සේලාට සලකන්නේ ඔබ වහන්සේලගේ ගති වුණ වලට. ඒක හොඳට මතක තියාගන්න. වෙන කිසිම දෙයකට ලෝකෙ මිනිස්සු ගරු කරන්නේ නැහැ. විශේෂයෙන් ආධ්‍යාත්ම ජීවිතයේදී තමන්ට ගරු කරන්නේ තමන්ගේ ළඟ ගුණ විනය ඉහළම මට්ටමේ තමන් තියාගන්නට ඕන. සත්පුරුෂකම් තියෙන්නට ඕන. දැන් අලුත් හාමුදුරු කෙනෙක් කවුරු හරි හොයනවා නම් පන්සලකට ඉස්සර නම් අහන්නේ උපාධි කරලා තියේද, පඬිතු උපාධිය කරලාද, ඉංග්‍රීසි පුළුවන්ද ඕනේ අහන්නේ නේද? කැම්පස් එකේ උපාධියට ක්ලාස් එකක් තියෙනවද ඕනේ අහන්නේ? දැන් අහන්නේ මොකක්ද දන්නවද? ඈ ඉස්සර නම් ඇහුවේ ඉංග්‍රීසි පුළුවන්ද, ත්‍රිපිටකේ හොඳට කියවලාද, අභිධර්මයේ පුළුවන්ද, ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන්ද, පඬිතු උපාධිය තියෙනවද? ඕව තමයි ඉස්සර ඇහුවේ. දැන් ඔය මොකුත් අහන්නේ නැහැ. දැන් අහන්නේ එකම දේ තමයි, ඒ තමයි සත්පුරුෂයෙක්ද කියලා අහන්න. ඔයි කියන උන්වහන්සේ සත්පුරුෂයෙක්ද? ඔච්චරයි අහන්නේ. එතන ලොකු කතාවක් තියෙනවා. උපාධිය ඔක්කොම ගන්න පුළුවන් සත්පුරුෂකින් උපාධිය ගන්න එක නම් ලේසි නෑ. භාෂා හුඟක් ඉගෙන ගන්න පුළුවන් හැබැයි සත්පුරුෂ කියන උපාධිය හැම ගන්න එක ලේසි නෑ. දැන් ඔබ වහන්සේලා කවදා හරි ලොකු වෙලා ගියොත් ඔබ වහන්සේලට තේරේ යුරෝපයේ එංගලන්තේ තියෙන අමරාවතී කියලා වික්ෂුන් වහන්සේලා පුහුණු කරන ස්ථානයක්. යුරෝපයේ තියෙන ලොකුම ස්ථානයක්. එතන පැවිදි වෙන ලෝකේ බොහෝ රටවලින් එන අය. අපේ තේරවාදී සම්ප්‍රදායનો පැවිදි කරන්නේ එතන පැවිදි කරන්න එන කෙනෙක් පැවිදි වීම හරියට රජකමක් ගන්නවා වගේ. එතකොට එතන පැවිදි වෙන්න ඇවිල්ලා ගිහිව වත් පිළිවෙත් කරමින් අවුරුදු ගාණක් ඉන්න ඕන. ඉඳලා අනිත් ඔක්කොම ආන්දර කැමති වුණොත් තමයි මහාන කරන්නේ, නැත්නම් මහාන කරන්නේ නැහැ. සමහර අවුරුදු 7 8 10 ඉන්නයි ඉන්නවා. ඊට පස්සේ මහානුණාට පස්සේ ආයුක සම්බදා කරන්න ආයි සාමනෙර අවුරුදු ගාණක් ඉන්න ඕන. ඔක්කොම වැඩිහිටි ආන්දරණල යාගෙන බලලා වත් පිළිවෙත් කරන්න හැටි, වැඩිහිටි යන සලකන හැටි ඔක්කොම බලලා තමයි ඊට පස්සේ උපසම්බදා කරන්නේ. කොයි රටෙන් එනවද, කොයි උපාධි කරලා තියේද, කොයි රැකියාව කරාද කිසිම එකක් එතන බලන්නේ නැහැ. ඒ නිසා අපි අධ්‍යාපනය ගැන තමයි අද හුඟා කතා කරන්නේ. හැබැයි එකක් මතක තියාගන්න, අද අධ්‍යාපනය විතරක් නෙවෙයි, අද ඔබ සත්පුරුෂයෙක්ද කියලා තමයි බලන්නේ. ඉතින් ඒක එකාතකින් තමයි ශික්ෂණය තියෙන්න ඕන. අනිත් දේ තමයි අවංකකම කියන එක තියෙනට ඕන. විශ්වාසවන්ත කෙනෙක් වෙන්නට ඕන වගකීමක් දුන්නොත් ඒ වගකීම හරියට ඉටු කරන කෙනෙක් වෙන්නට ඕන. තමගේ කුසලතා අඩු වුණාට කමන්නේ, ඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම්, ධර්මඥාන අඩුකම් ඒවා තිබුණට කමන්නේ, ඕන වෙලාවක හදාගන්න පුළුවන්. හැබැයි සත්පුරුෂකම් වල අඩුපාඩුකම් තිබුණොත් කපටිකම් කරනවා නම්, බොරු කියනවා නම්, හොරකම් කරනවා නම් ආයෙත්ින් ගොඩ එන්න නම් අමාරුයි ටිකක්. කාලයක්ම කැප කරන්න වෙනවායි නම දිනා ගන්න, එතකන් ඒ අඩුපාඩු ටික හදා ගන්නකන් ඉදිරියට එන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ වහන්සේලාගේ ළඟ විෂය දැනුම, භාෂා ඥානය, දේශනා කුසලතාව ඇති කරගන්න වගේම සත්පුරුෂය කියන කඩේම පසු කරලා යන්නට ඒ විභාගයේ පාස් වෙන්නත් බලන්න ඕනේ. ඒක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. ඒ නිසා මෙතනින් ෆේල් වුණොත් ඉතින් අනිත් තැන් වලට යන්න බැරි වෙනවා. ඉතින් එතෙන්දී තාක්ෂණික උපකරණ පාවිච්චි කරන විදිය, මේ හැම දෙයක් ගැනම අනිත් අය ඔබ වහන්සේලා ගැන හොඳව අවධානයෙන් ඉන්නේ. යම් කිසි දෙයක් පරිහරණය කරන විදිය, ගිහි ඇත්තෙක් කටයුතු කරන විදිය, මේ හැම තැනදීම අපි ඉතාම බුද්ධිමත්ව, අවංකව, සිහියෙන් තමන්ගේ ගෞරවය රැකගෙන, අභිමානය තියාගෙන අපි උපරිම ලෙස අපේ ගුණධම් ටික අපි පවත්වා ගන්නට ඕන. එහෙම වුණොත් අපට අධ්‍යාපනයේක සංකල්පයක් තියෙනවා. ඕනෑම වයසකදී ඕනෑම කෙනෙකුට ඕනෑම විෂයක් කිසියම් ප්‍රමාණයකින් උගත හැකිය කියන කාරණේ. දැන් බටහිරට සහ යුරෝපයට ගියම ලක්ෂණය තමයි ඕනෑම වයසකදී ඕනෑම කෙනෙකුට ඕනම තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. දැන් පසුගිය කාලේ ඉන්දියාවේ හිටපු කෙනෙක් මීට අවුරුදු 34ට කලින් ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා. ඔහු ඉන්දියාවේ කරපු රැකියාවෙන් මහාචාර්ය පදයෙන් විශ්‍රාම ගිහිල්ලා තමයි ඇමරිකාවට ඇවිල්ලා තියෙන්නේ. ඇමරිකාවට ඇවිල්ලා ඔහු නැවත ඇමරිකා විශ්වවිද්‍යාලයක පදවියක් අරගෙන අවුරුදු 100 වෙනකම් මෙහි විශ්වවිද්‍යාලයක වැඩ කළා. අවුරුදු 100දී නොබෙල් ත්‍යාගයක් අරගෙන විද්‍යා විෂයකින් අවුරුදු 105ක් විතර ජීවත් වෙලා තමයි නැතුනේ. තවත් මහාචාර්යවරයෙක් හිටිය බර්ක්ලි යුනිවර්සිටි ඔහු අවුරුදු 98 විතරකම් ඉගැන්වුවා විශ්වවිද්‍යාලයක. ජෛන දහම පිළිබඳ හිටපු මහාචාර්යවරයෙක් ජෛමිනි කියලා. ඔහු අවුරුදු 97 දී ගෙදරින් ඉඳන් කැම්පස් එකට එනකම් පයින් උදේට එන්නේ. ඇයිලා විශ්වවිද්‍යාලේ උගන්වලා නැවතත් කාන්දේ ගෙදර තියෙන කාන්දටයි පයින්ුත් යනවා. ඒ නිසා වයස කියන එක අද ලෝකයේ එච්චර සලකන්නේ නැහැ. Tamanට හරියට වැඩ කරන්න පුළුවන් නම් ඕනෑම වයසකදී ඕනෑම ආයතනයක වැඩ කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. දැනට ඉන්න ඇමරිකාවේ ජනාධිපතිවරයා ගත්තත් අවුරුදු 80කට කිට්ටුයි. ඉතින් ඒ වුණත් ඒ අය තාම වැඩ කරනවා. ඒ තැන්වල විතරක් නෙමෙයි බොහෝ අය දැන් අපෙත් එහෙම සමහර දායක අය ඉන්නවා. විශ්‍රාම ගිහි බොහෝ මහත්ය කෙනෙක් ඉන්නවා. ඔහු දැන් අවුරුදු 70ක් විතර ඇති. ඔහුගේ අම්මා තාම ඉන්නවා. අම්මා තාම ඩ්‍රයිව් කරනවා. පුතාට අවුරුදු 70 ගානේ. අම්මා තාම ඩ්‍රයිව් කරනවා. අම්මට අවුරුදු 90 ගානක් වෙනවා. ඉතින් සමහරකට කෙනෙකුට හිතනවත් බැරි වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ සමහරගේ පිනත් එක්ක සහ ඒ කුසලතා ටික තියාගන්නවා නම් Tamanට දැන් West Virginia කියන ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවේ හාඳුරු කෙනෙක් ඉනවා. වයස අවුරුදු 96යි. කියන්නේ පොළ ගුණරතන හාඳුරු. ඒ හාඳුරු අදට දිනපතාම ඔන්ලයින් බණ කියනවා. දැනට බාන වැඩසටහන් මෙහෙවනවා. දවස් 5, දවස් 7 වැඩසටහන් මෙහෙවනවා. තාමත් උදේ 4 වෙනකොට අවදි වෙලා 4ට කලින් අවදි වෙලා 4 වෙනකොට භාවනා ශාලාවට එනවා. දවසට කිලෝමීටර් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් ඇවිදිනවා පයින්. වයස අවුරුදු 96යි. දැන් 97 යන්නේ. දැන් මං ඉන්න පන්සලේ ලොකු හාමුදුරන්ට අවුරුදු 97ක් වෙනවා. 98 යන්නේ දැන්. එතකොට මේ වගේ ලෝකේ වැඩ කරන අය ඉන්නවා. ඒ නිසා දැන් මේ පොඩි හාමුදුරන්ට හරියට මේ අධ්‍යාපනයේ සහ අපේ බබසරි අපි තේරුම් ගත්තොත්, අපේ අඩුපාඩුකාන්ත එක තේරුම් ගත්තොත්, ඒව හදාගත්තොත් ඉක්මනට Tamanට ලෝකේ ඉහළටම යන්න පුළුවන් අවකාශයේ සියල්ලක්ම ලෝකයේ තුල සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේලාට ඒවට සුදුසු වෙන්නට ඕන. ඔබ වහන්සේලා දිනු වෙල එනකන් මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ වහන්සේලාට අඩුපාඩු තිබ්බ කියලා දුක් වෙන්න එපා. අඩුපාඩු තිමිච්ච ජීවිත තමයි පස්සේ කාලේ හුඟක්ම ලස්සන වෙන්නේ. කවදා හරි අපි ඉදිරියට දිනු වෙච්ච දවසක අපට ඇත්තටම සතුට වෙන්න පුළුවන්කම තියෙන අර අමාරු කාලේ විඳපු දුක් ටික ගැන තමයි හිතට සතුටට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි හොඳට හිටියා. මං වාහනේම පිරිවන්න ආවේ. පිරිවන ළඟටම ඇවිල්ලා බැස්සේ වාහනේ. එහෙම කියනකට වඩා වටිනවා. මං පයින් 63-4ක් පයින් ඇවිල්ලා පිරිවන්නට ආවේ. ආයි පයින් ගියේ. එක සිවුර මං මෙච්චර කරක් පාවිච්චි කරා. එහෙම කියනකොට තමයි අනාගතය ඇත්තටම සතුට තියෙන්නේ. අද නම් ටිකක් දුකයි තියෙන කරදර තියෙනකොට නේද? හැබැයි අනාගතයේ Tamanට සතුටෙන් Tamanගේ ජීවිතය සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ දුෂ්කරතා මැදේ ගත කරන ජීවිතම තමයි Tamanට කවදා හරි සතුටටත් හේතු වෙන්නේ. ඒ නිසා අපට ජීවිතේ අඩුපාඩු කරදර එනවයි කියන්නේ හැම අවස්ථාවකම අපට පාරමිතාවක් පුරන්න අනිත්‍යය උදව් කරා කියලා හිතන්න. ඒ නිසා ජීවිතයේ දුෂ්කරතාවම තමයි අපට පාරමිතා පුරන්න හේතු වෙන්නේ නේද? හොඳයි අපේ හාඳුරන වහන්සේලාටත් බොහොමත්ම පිං පෑදෙහිකට ආසන කාලයක් මේ සඳහා කැප වෙලා බොහොම උනන්දුවෙන් කටයුතු කිරීම පිළිබඳව ගෞරවනීය පරිවන්දපති හාඳුරන වහන්සේ ඇතුළු ආචාර මණ්ඩලයටත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත් පින්වත් දරුවන්ටත් උදව් උපකාර කළ හැම දෙනාටමත් විශේෂින වැඩ වාරණ සේනාසනාධිපති ගෞරවනීය අපේ අනුරුද්ධ හාඳුරන වහන්සේ ඇතුළු ආරණ වාසී ස්වාමින් වහන්සේලාටත් හැම දිනාටම මේ උතුම් කුසලයේ බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයත් සසල ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනා වහන්සේටම තිරුවන් සරණයි.